2013 වසරේ 11 වෙනි මාසේ 3 වෙනිදා භාවනා වැඩසටහන. චීවර මාසේ බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකයන්ගේ පහසු උදෙසා වස්සාන කාලයක් අනුදෙනවා දාලා ඉන්දියාවට වැහි කාලේ කියලා කියන්නේ ඉතාම දුෂ්කර කාලයක් එවකට. දැන් හොඳයි, දැන් පහසුකම් ඇති කරගෙන, නමුත් එවකට අති දුෂ්කර කාලයක් මාර්ගයේ ඇවිදින්න පුළුවන් කමක් නැහැ. ධන ළඟට වතුර පිරෙනවා. ඉන්දියාව කියන්නේ සමතලා බිමක් තියෙන රටක්. මේ ලංකාවේ වගේ ළඟ ළඟ කඳු වැටි එහෙම නැහැ. ඒ දිගට පටන් ගත්තාම කිලෝමීටර් 100 ගණන් සමතලා ඉඩ මේ පොළව තියෙන්නේ. මේ පොළව මත ධන ළඟට වතුර පිරුණා කියලා කියන්නේ කිලෝමීටර් 100ම වතුර පිරෙනවා. ඒ කාලෙට ඇවිදින්න කියන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒක ප්‍රායෝගික සිද්ධියක් නිසා තමයි උන්වහන්සේලා ගෘහස්තව යම් කිසි කෙනෙකුගෙන් ආහාර පාන අරගෙන ජීවත් වුනේ. අධ්‍යාත්මික වශයෙන් පුජ්‍යලේක්ව හදනවා වගේම බුදුරජාණන් වහන්සේ බාහිර වශයෙන්ුත් ඉතාම හොඳ කෙනෙක් නිර්මාණය කරන්න අනුශාසනා උපදේශන රැකවරණය ආරක්ෂාව තමයි මේ හැම දහමකින්ම දීලා තියෙන්නේ. ඉතින් අපි ඒව හරියට තේරුම් අරගත්තාම භෞතික ජීවිතෙත් ඉතා සමබර සපවත් ජීවිතයක්, අධ්‍යාත්මික ජීවිතයත් ඉතාම පැහැබර සමබර ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. ධර්මය දකින්න යෝ ධම්මං පස්සති එවිටයි ඔබට මාව පෙනෙන්නේ සෝමං පස්සති. ධර්මය දකින්න නැතුව බුද්ධ කාලේ ඉපදුනත් බුදුහාමුදුරුව දකින්න බෑ කියන එකයි ඒකෙන් අදහස් වෙන්නේ. ධර්මය දකින්නේ නැතුව ආර්ය ශ්‍රාවකයෝ දකින්න බෑ. ධර්මය දකින්නේ නැතුව රහතුන් දකින්න බෑ. අනුරාධපුර යුගයේ රහතන් වහන්සේ නමකට අවුරුදු 20ක් උපස්ථාන කරලා එක ගෝලේ දවසක් ගඟට ගිහිල්ලා පෑන් පහසු වෙලා නැවත එන ගමන් අහනවා මේ රහතන් වහන්සේගෙන් මේ කාලේ රහතන් වහන්සේලත් වැඩ ඉන්නවද කියලා. එතරා නුවණ නැති අඥාන පුජ්‍යලේ අවුරුදු 20ක් උවටන් කළා. මොකක්ද දාන්නේ? මේ කාලේ රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවද කියලා අහනවා. ඒ වගේ ආර්ය ශ්‍රාවකයන්ගෙන් මහනෝ ඇවිල්ලා මේ කාලේ ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවද? ඒ නිසා ඒක මහ ගැටලුවක්. ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන්නේ තමා තුල ඉන්න ආර්ය ශ්‍රාවකයා දකින්න. තමා තුල ඉන්න යක්ෂයෝ දැක දැක ඉන්න එකේ, තමා ළඟ ඉන්න පෙරේතයා දැක දැක ඉන්න එකේ, තමා ළඟ ඉන්න මෝඩයා දැක දැක ඉන්න එකේ, තමා ළඟ ඉන්න ඒ ආර්ය ශ්‍රාවකයා රහතන් වහන්සේ දකින්න. ඇයි මිනිස්සු මතු කරගන්නේ නැත්තේ? මිනිස්සු මතු කරගන්නේ යක්ෂයා. ඒකනේ මට ඔය යකානගල ඉන්නේ කියන්නේ ඒකයි. යකා විශ්සලා. ඉතින් පෙරේතය මතු කරගන්නේ. ඉතින් ඒ වයින් දැනෙන්නේ මහා අසහනකාරී මානසිකත්වයක්. අර උත්තරීතර ආර්ය ශ්‍රාවකයා තමා තුලින් මතු කරගත්තොත් ඒ තුලින් තමන්ට දැනෙන්නේ මහා සෝයාක්. ලෝභයෙන්, ද්වේෂයෙන්, බල තණ්හාවෙන්, ධන තණ්හාවෙන් තැතිගත් සමාජයේ විඳින්නේ මහ දුකක්. භෞතික දේ නෙමෙයි මේ අධ්‍යාත්මික දර්ශනය මතයි ජීවිතේ සැප එළවන්නේ. ධර්මයේ ඇරෙන්නට වෙන සැපතක් නැත. ධම්මං විනානත්ති සුඛානත්තා. එනිසා ධර්මයම ප්‍රමුඛ කරගන්න, ප්‍රකට කරගන්න, වෙන කිසි දෙයක් ලොකු කරගන්න එපා. හැම දෙයකින්ම ඔබට ඇතිවන දීර්ඝකාලීන පූර්ණව ලැබෙන සපතක් නෑ. ඒ හැම දෙයක්ම හරිම තාවකාලිකයි. සසර තමන් හරිම පෞද්ගලිකයි. හැමෝටම සසරක් තියෙනවා, හැමෝටම මානසික ගුණයක් තියෙනවා, ස්වභාවයක් තියෙනවා. ඒ චිත්ත තරංගේ මොන ආගමක හිටියත් ක්‍රියාත්මක වෙනවා. උපතක් තියෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්කම තියෙන්නේ මේ සිතට. එක විනාඩි 10ක් නිහඬව ඉන්න බැරිකමම තමයි ඔබගේ උපත සංකේතවත් කරන එකම කාරණය. විද්‍යුත් බලයක් තියෙන ඔබට පාලනය නැති ඔබේ අධ්‍යාත්මය තුළ. ඉතින් මුලින්ම දර්ශනයක් හැටියට මේක ඇති කරගන්න, තමන්ගේ සිත තමන්ගේ ආධිපත්‍යයට ලබා ගන්න, සචිත්ත පරියෝ දපන හිත දමනය කරගන්න, එහෙම නැත්නම් තමන්ගේ පාලනයට ගන්න. මුලින්ම පාලනයට ගත්තට පස්සේ ඕනම් මෙහෙවගෙන තමන්ට කැමති දිශාවකට යන්න පුළුවන්. කවුරුවත් කැමති නෑ දුගතියට යන්න, කවුරුත් කැමති සුගතියට යන්න. ඒ නිසා සියලු දෙනාම මේ සුගතියට යන වැඩපිළිවෙලේ ක්‍රියා කරාවේ. ආශ්‍රව ධර්ම 10ක් අපිට පෙන්වලා තියෙනවා. ඒ ආශ්‍රව ධර්මයන්ගෙන් අපිට නැති කරගන්නට පුළුවන් ඒ සංයෝජන ධර්ම වලින් 10න් පියවරෙන් පියවර නැති කරගන්න පුළුවන් ආත්ම දෘෂ්ටිය, ඊළඟට මේ ධර්මයේ පිළිබඳව, ලෝකයේ පිළිබඳව, මනස පිළිබඳව, උපත විපත පිළිබඳව තිබුණු සැකය, සීලබ්බත පරාමාස හේවත් අර ආගමික ප්‍රතිපදා, මේ ආගමික ප්‍රතිපදා, අර භාවනා ප්‍රතිපදා, මේ භාවනා ප්‍රතිපදා කී කියා අපි එක එක ඒවට අහුවෙලා හිටපු ස්වභාවල් නැති වෙන්න පුළුවන්. භාවනාවල් බුද්ධ ආගමේ විතරක් නෙමෙයි, සියලුම ආගම්වල තියෙනවා. ඒ නිසා ඒව ඔක්කොම ගණන්ෙන්නෙත් අර සීල ප්‍රතිපදාවන් වලට තමයි. මේ බුදුරජාණන් වහන්සේ මිනිස්යාව අන්ධකාරයේ අන්ධභාවයෙන් සිටින තැනදී අවදිමත් කළා, නව ඇසක් ලබා දුන්නා. ඒකට කියනවා සදහම් මැස. සත්‍ය දකින්න පුළුවන් ඇසක්, ඇත්ත දකින්න පුළුවන් ඇසක්. සාමාන්‍ය ලෝකයාට තියෙන ඇස ඇත්ත දකින්න පුළුවන් ඇස නෙමෙයි. ඔහුට තියෙන උකහාගත් ඇහක් තියෙන, අනුන්ගෙන් ලබාගත් දැනුමක් තියෙන, අනුන් කිව්ව විදියට දකින්නේ. තමන්ගේ ඇහින් ලෝකෙ දකින්න පටන් ගන්නෙ සද්ධර්මයේ අවබෝධ වෙච්ච දවසේ ඉඳලා. එහෙම නැත්තම් එතකම් මිනිස්සු ලෝකෙ දකින්නේ ආගමෙන් කියපු විදියට, සංස්කෘතියෙන් කියපු විදියට, ජාතියෙන් කියපු විදියට, තමන්ට වඩා වැඩිහිටියෝ පූජකයෝ කියපු විදියට අනුන්ගේ ඇස්වලින්, අනුන්ගේ අදහස් වලින් ලෝකේ දැක දැක ඉන්න කෙනාට ඒක මොහොතකදී ලැබෙනවා. තමන්ගේ මැසින් ලෝකෙ දකින්න පුළුවන්. ඒ අතීත සංඥාවක් අරගෙන බලනව නෙමෙයි. අර කෙනා මේ කෙනා අපේ ඔළුවේ රඳවපු විදියට ලෝකේ දිහා බලනව නෙමෙයි. ඒකට කියන්නේ සජීවී දැක්ම. එහෙම නැත්තම් තථාගත දර්ශනය කියන්නේ ඒකට. ඉතින් තථාගතයන්න් වහන්සේ කෙනෙකු ක්‍රියාත්මක වන්නේ දැනුමකින්, ආගමකින් නොවේ, මානව දහමක් තුලින්. මානව දහම තුල සංවේදීතාවයන් ඇති වෙනවා. ඒ දහම තුල බොහෝම සාධාරණත්වය සහ යුක්තිය මනාකොට ඉෂ්ට වෙනවා. ආත්ම සංවේදී පුජ්‍යලයක් තුලින් ඒකාන්ත වශයෙන් සාධාරණයේ සහ යුක්තිය නිසි ලෙස නිසි ආකාරව ඉෂ්ට කරනවා, ඉෂ්ට වෙනවා. පින්නතුනේ කවදාවත් එතනින් අහිතක් අනර්ථයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඔහු තමන් උපමා කරගෙන ලෝකේ දිහා බලන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම මිනිස්යා තුළ ආතති, මිනිස්යා තුළ පීඩන සකසන අන්ධකාරයේ මමත්වයේ දුරු වුණාට පස්සේ ඒ ජීවිතේ හරියම සජීවී පින්නතුනේ. ඒ ජීවිතයේ ධනය තමයි සැනසිල්ල, ඒ ජීවිතයේ ධනය තමයි සත්‍ය, ඒ ජීවිතයේ ධනය තමයි පින්නතුනේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන ගුණාංගවලින් යුක්ත විශේෂ දර්ශන සම්පත්තියක් එතන තියෙනවා. ඒක තමයි ධනය, ඒක තමයි සම්පත්තිය බවට පත් වෙනවා. බොරු විභජන නිස්කාරණ විහෙසක යන්නේ නැතුව මිරිඟුව පස්සේ දුවන එක නතර වෙනවා. මිරිඟුව බව තේරුම් ගත්තට පස්සේ නතර වෙනවා. මෙච්චර කාලයක් මට කියලා බොහෝ දේ එකතු කරලා හරි රැස් කරලා හරි ගමන ගියප එක නතර වෙලා දැන් ගමන් කරන්නේ මට කියලා කෙනෙක් එකතු කරන්න මෙතන දෙයක් නැහැ. නමුත් ජීවිතයේ අවශ්‍යතාවයන් සහ යුතුයකම් ටිකක් තියෙනවා. ඒ කාර්යවෙහිලා මම ක්‍රියාත්මක වෙනවා කියන පද්ධතිය පටන් ගන්නවා. මට එකතු කරන්න දෙයක් මෙතන දැන් නැහැ. මමෙක් මෙතනද නැහැ. ඉස්සර අපිට උමනා වුණා මට වාහන ඕන, මට ගෙවල් දොරවල් ඕන, මට නිලතල ඕන, මට තමයි හැමදේම ඕන කියලා මටයි එකතු කරගත්තේ. ඉතින් ආර්ය ශ්‍රාවකේ කවබෝධ කරගත්ත ගමන් මෙතන මමෙක් නැහැ කියලා ඊට පස්සේ එතන ඉඳලා ජීවිතේ ආරම්භ වෙන්නේ මට නෙමෙයි. එතන ඉඳලා කලයුක්ත කරන වියයුත්තක්ම කරන කෙනෙක් බවට පත් වෙනවා. පුජ්‍යලත්වයකින් තොරව මෙහෙවන ඉතාම උදාර මෙහෙවරක් සඳහා කැප වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේලා, මිහිඳු මහරහතන් වහන්සේ, මහරහතන් වහන්සේලා මොනතරම් සේවාවක් කළාද? දිරිමත්ව, කම්මැලි නැතුව, ඉතාම ස්වල්ප ප්‍රමාණයක් ඇස් පියාගෙන නිදාගෙන සතපිලා මහ මෙහෙවරක් කළේ. ඒ මමත්වයේ තියෙන්න ඕනේ වැඩ කරන්න. මමත්වයේ නැති වුණාම ගොඩක් හොඳින් වැඩ කරන්න පුළුවන්. ඒක තමයි තියෙන සොඳුරුකම, සැහැල්ලුව. මොනතරම් වැඩ කළත් හිතට බරක් නෑ. මොනතරම් නිඳා අපහාස ලැබුවත් ඒක හිතට බරක් නෙමෙයි. ලෝහිතකාමී පිණිස බුද්ධානුශාසනයක් ඉෂ්ට කරනවා. ඔබ අවසාන යුග පුරුෂයා නොවන්න කියලා බුදුහාමුදුරුවෝ අනුශාසනා කළා. ඒ කියන්නේ ඔබ විසින් තව කෙනෙකු නිර්මාණය කළ යුතුමයි. එහෙම නැතුව තා බොහෝ අය නිර්මාණය කළ යුතුමයි. එහෙම නැතුව කිසි කෙනෙක් මෙතනින් අවසන් වෙන්න එපා, පිරුණුවම් පාන්න එපා, මේක ලෝකෙ තියන්න. මොකද බොහෝම කාලෙකින් ලෝතුරා බුදු කෙනෙක් මේ ලොව පහළ වෙලා මේ දහම එලි කරන්නේ. පින්නතේ මොනම විදියකින්වත් අපට බෑ ස්වයං ඥානයකින් මේ නිර්වාණ ධර්මය අවදි කරගන්න. ඒක අසම සම පුජ්‍යලයක් මේ ලොව බොහෝම දුර්ලභව පහළ වෙන්නේ. මේ මහා පෘථුවිය වසර මිලියන ගාණක් පරණ වුණාට බුදුවරු හතර නමයි මේ මහා පෘථුවියේ පහළ වුණේ. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම. මේක මහා භද්‍ර කල්පයකින් යුක්ත මහා කල්පයක් නිසා මේ පෘථුවි තලය තුල තව පහළ වෙනවා. පින්නතුන්ට කියන්න එකම එක බුදුවරේ යම් කිසි යුගාන්තරයක වෙනස් වීමක් මත. ඊට පස්සේ මේ මුළු මහත් චක්‍රවාටය තුලම මිනිස් සංහතියත් සත්ව සංහතියත් ලෝකේ අතුරුදහන් වෙනවා. මේ වෙනකන් NASA ආයතනයේ සොයාගෙන නැහැ. මේ පෘථුවිය වගේ ඉතාම හොඳ වායුගෝලයක් පවතින ග්‍රහලෝක. එහෙමනම් අපි හිතා ගන්න ඕන මේ මොනතරම් දුර්ලභ සිද්ධිදාමයක්ද මේ. අපි මනුෂ්‍යාත්ම භාවයත් මේ ශ්‍රී සද්ධර්මයත් කියන කාරණය. ඒ දුර්ලභත්වය තුල දැකපු ඒ ශ්‍රී සද්ධර්මයේ තුල තමන්ට තියෙන ධනය සැනසෙල්ලයි, තමන්ගේ දර්ශනය නිවිච්ච දර්ශනයක් වෙනෝ සම්මා දිට්ඨියයි, තමන්ගේ සංකල්පය සහනයටපත් වෙලා දකිනෝ සම්මා සංකල්පයයි, තමන්ගේ වචනය තුල ඉස්සර ලෝභ දේශ මෝහ මදමාන ඊර්ෂ්‍යාවන් තිබුණා, දැන් මෙතන ඉඳලා වචනය තුල ඒව නැහැ. ඒ නිසා අපි ওই දොස් කිව්වා වුණත් බැන්න වුණත් මොනවා වුණත් ඒක හරියට ස්පර්ශ කරපු කෙනාට තේරෙනවා මේ වචන ඇතුලේ මේ ඉරිසියාවක් නැහැ, තරහක් නැහැ, ක්‍රෝධයක් නැහැ, වෛරයක් නැහැ, කිසිම දෙයක් නැහැ කියලා තේරෙනවා. ඒකයි රහස. දැන් බුදුරජාණන් වහන්සේත් අපි කතා කරන හැම වචනයක්ම කතා කරලා තියෙනවා. තිනාගසේන මහරහතන් වහන්සේගෙන් බිලිඳු රජුරෝ කියලා කියන්නේ ඉන්දියාවේ හිටපු මුස්ලිම් රජ කෙනෙක්. ඒ රජතුමා තමයි මේ තර්ක කරන්නේ මේ නාගසේන මහරහතන් වහන්සේ. ඉතින් මිලිඳු රජුරෝ මේ ආත්ම භාවයේදී මුස්ලිම් වුණත් ඉහත ආත්ම භාවයේදී මේ නාගසේන හාමුදුරුවන්ගේ ගෝල නමක් ශිෂ්‍යෙක් වුණොහොමයි ඒ නිසා ආගම් වලට ජාති වලට මාරු වෙවි යනවා. මිත්‍යා දෘෂ්ටික සම්මා දිට්ඨික වෙවි යනවා මිනිස්සු. බුදුරජාණන් වහන්සේ නපුරු වචන කතා කරනවද? බුදුරජාණන් වහන්සේ නපුරු වචන කතා කරනවද කියලා ඉතින් ඇසුවනේ. දැන් හිස් පුරුෂයා කියනෝ වගේ ඒ කාලේ කතා කරලා තියෙනවා. අද කාලේ මෝඩයා කියලා කියන්නේ කෙනෙකුට මෝඩයා කියලා බැන්නහම හරි තරහ යන. මෝඩයා කියන්නේ මෝහයෙන් යුක්ත හිස් පුජ්‍යලේ කියන එකයි. ඒතේ ඒ වගේ බුදුරජාණන් වහන්සේත් හිස් පුරුෂයා මෝග පුරුෂයා කියලා බයිනවා. දොස් කියනවා. ඉතින් අහන් ඕක පදනම් කරගෙන තමයි ඒ මිලිඳු රජුරෝ ප්‍රශ්න කළේ. එතකොට මෙන්න මෙහෙම නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නා. මහරජ, ගිනි අඟුරක් හිමාල පර්වතයේ හරහා ගමන් කරලා එහා පැත්තෙන් පිට වුණොත් මොකද වෙන්නේ කියලා ඇහුවා. ස්වාමීන් වහන්සේ, ඉතාම සිසිල්ලු දෙයක් තමයි එහා පැත්තෙන් පිට වෙන්නේ. එයා පැත්තෙන් අපිට ලබා ගන්න පුළුවන් කිව්වා. ගිනි අඟුරක් නම් හම්බෙන්නේ නැහැ කිව්වා. මොකද ඒකාන්තේ ඒක නිවෙනවා කිව්වා. අන්න ඒ වගේ කිව්ව බුදුරජාණන් වහන්සේගේ හදවත සිසිල්ලු හදවතක්. ඒ සිසිල්ලු හදවත හරහා මොනතරම් සර වචනයක් ගලාගෙන ගියත් ඒ වචනේ ඊටාම නිවිච්ච වචනයක්, මිනිස්යාගේ ජීවිතේ පුබුදවන වචනයක්. ඒක අම්මා කෙනෙක් සෙනෙහි බර දරුවන්ට කියනවා වගේ වචනයක්, තාත්තා කෙනෙක් සෙනෙහි බර තම දරුවන්ට කරන සැර කරන අනුශාසනයක් වගේ දෙයක් කියලා පෙන්වලා දුන්නා. ඒතේ ඒ නිසා වාචික ස්වභාවයෙන් මේ අපි බලන්න ඕන, ඒ ගුණයෙන් බලන්න. ඒ ගුණයෙන් බලන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා අද කාලේ. අම්මා තාත්තට එරෙහි වෙනවා. සමහරලා අම්මා තාත්තා තමයි මේ අපිට බනින්නේ කියලා හිතනවා. අර ඉච්ඡා බස් කියන බුරු බස් කියන කට්ටියට උන රැවටෙනවා. ඒ වගේ අදත් සමහර වෙලාවල් වලට බොරුවට නිකන් මේ ලේ යට මස් නහරයි අරවයි මේවයි අනිත්‍යයි මේවා කුණු වෙනවා අයියෝ වැඩක් නැහැ සංසාරිකේ කියා එක්තරා විදියක බොරු මවාපෑමක් කරන අයට සමහර අය හිතනවා හා මෙතන තමයි නියම සද්ධර්මයේ තියෙන්නේ මේ හාමුදුරු හරි ශෝක් මේ හාමුදුරු හැමදේම මේ ප්‍රතික්ෂේප කරන කෙනෙක් කියලා. ඒ නිසා වාචික ගුණයකින් යුක්තව එහෙම යමෙක් කිසි දෙයක් පිළිගන්නට අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා පිළිකුල් කිරීම තුළ ජීවිතේ දකින්න පුළුවන් යථාර්ථයක් නැහැ. ඒ අන්ධකාරයකට තවත් මහා නරක මනෝභාවයකට තමන්ගේ ජීවිතේ තමන්ට එපා කරන, තමන්ගේ කාර්යයන් තමන්ට එපා කරන හැම දෙයක් කෙරෙහිම කලකිරිලා, මිනිස්සුත් බව කෙරෙහි කලකිරිලා, අසංසූ මනසකින් යුක්තව මිය පරලොව ගිහිල්ලා දුගතියේ ඉපදින්නට හේතුකාරක වෙනවා පිළිකුල් සංඥාව දිගින් දිගටම ජීවිතය තුළ ප්‍රකට වුණොත් එහෙම. ඒ නිසා බලනකොට වත්මන් බුදුදහම තුළ සිදු කරලා තියෙනවා සමස්ත ජාතිය හා බෞද්ධ සමාජය යම්කිසි මානසික අගාධයකට හෙළීම දැන හෝ නොදැන කරලා තියෙනවා. ඒ වගේම මහා භික්ෂුන් වහන්සේලාත් ඒ අගාධේ නොදැන වැටෙනවා. ඒකට හේතුව අතීතයේ යම් තැනකදී ඊටාම පුහුදුන් හිස් මෝග පුරුෂයෙක් ඇවිල්ලා මුළු බුදු සසුනේම තියෙනා වූ නිවැරදි නිර්වචන වැරදි නිර්වචන බවට පත් කළා. ඔහු ඒක ගත්තේ බුදුහාමුදුරුව කරපු විදිය බැලුවේ. බුදුහාමුදුරුව එවකට කළේ පින්නතුනේ එදා Hindu දහමේ තිබිච්ච දේවල් වලට නිවැරදි නිර්වචන දුන්නා. නිවැරදි නිර්වචන දීලා ඒ වචන තුලම මිනිස්සුය රඳවලා නිවැරදි කළා දර්ශනේ. ඒ වචන වෙනස් කළේ නැහැ. ඒ ස්වභාවය දැනගෙන ඉඳලා අර අපි කීමනක් කියන්නේ ඌරගේ මස් ඌරගේ පිටේ තියලා කපනවා කියලා. අන්න ඒ වගේ ඊළඟට බුදුහාමුදුරන්ගේ දේ විකෘති කළේ බුදුහාමුදුරුව අගය කරමින්, බුදුහාමුදුරන්ගේ වචනේම ගනිමින්, බුදුහාමුදුරන්ගේ වචනය තුල ඉඳලම Hindu ධර්මය පෙරළුවා. බුදුරජාණන් වහන්සේ දා සුභවාදී ලෙස කරපු දේ බුදුරජාණන් වහන්සේගේ යැවැමෙන් ඒක පින්නතුනේ අනිත් පැත්තට පෙරළලා නැති කළා, විනාශ කළා. නමුත් මහා පුදුමේ කියලා කියන්නේ මේක අතින් අතට අතින් අතට අතින් අතට ප්‍රතිවේදයෙන් පැමිණි ඉතාම ස්වල්ප පිරිසක්, ලෝකයේ කෙනෙක් දෙන්නෙක් වගේ ඉතාම ස්වල්ප පිරිසක් යම් තැනක සැඟවි මේ ආර්ය පරපුර තිබුණා, ලොව නොසිඳ තිබුණා, විවිධ තරජන යටත් විජිතයන් හැම දෙයක්ම තිබියදී තිබුණා. ඒ තිබුණු මොහොතකින් ඒ තිබුණු දෙයකින් තමයි නැවත පිබිදිලා මේක ආවේ පින්නතුනේ. මේක පොතක ලියලා කවදාවත් අවබෝධ කරගන්න බෑ. මේක හද රිද්මයකින් හදවතට ලබා දෙන දෙයක්, වචනේ ඉක්මවාලූ දෙයක්, සංඥා සහිත අක්ෂර වලින් මේක කියලා දෙන්න බෑ. ඒකයි බුද්ධ කාලේ අක්ෂර තිබ්බා. ඒකයි රාජ අසු හසුන් මේ එහෙට මෙහෙට ඕමාරු කළා කියලා අපි කියන්නේ, ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්තා කියලා කියන්නේ ඕව. වේද ශාස්ත්‍ර තිබුණා, මහා පොත් තිබුණා, ලියලා තිබුණා, අක්ෂර නොතිබ්බේ නෑ. බුදුහාමුදුරන් කාලේ තිබ්බා. ඒ කාලේ අපි ලිව්වේ වැලි ලෑල්ල වෙන්න පුළුවන්, අකුරු කළා. නමුත් බුදුරජාණන් වහන්සේ මේක ලියලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි මහණෙනි. මේක පැහැදිලිවම අවබෝධයෙන් තව කෙනෙකුට දෙන්න පුළුවන් දෙයක් කියන එක නිතරම අනුශාසනා තුළ සිද්ධ කළා. ඒ නිසා අපි ලියලා තියෙන්න ඕන. ඒක වඩාත් හොඳයි. ඒ ලියලා තියෙන දේ හරියට දකින්නට නම් අවබෝධාත්මක දැක්මක්, නිවැරදි දර්ශනයකින් ඒක දිහා බලන්න ඕන. එහෙම නැත්නම් වචනය කියලා කියන්නේ එක්තරා කණුවක්. ඒ කණුවේ ඕනම පාටක් ගන්න පුළුවන්. ඒකයි ස්වභාවය. වචනය කියන එක තුළ ඕනම නිර්වචනයක් ගොඩනගන්නට පුළුවන්. ඒ නිසා වචනය කියන්නේ නියත සදාකාලික සත්‍යක් නෙමෙයි. පුජ්‍යලයෝ 10 දෙනෙකුට වර්ණ 10කින් පේන්නේ මේකම වචනය. ඒ නිසා වචනය තුළ සත්‍ය නැහැ. තමාගේ දැක්ම තුළ, තමාගේ දර්ශනය තුළ තමයි සත්‍ය පිහිටන්නට අවශ්‍ය කරන්නේ. සත්‍ය anu කවරක්ද? සත්‍ය කියන්නේ පින්නතුනේ කොහොමද Tamanට මේ දැනෙන දේ සත්‍යය කියලා තේරුම් ගන්නෙ? සත්‍ය තුලක් තියෙනව, පරම සත්‍යයක් තියෙනව, සම්මුති සත්‍යකුත් තියෙනව, පරම සත්‍යයක් ලෝකෝත්තර සත්‍යකුත් තියෙනව. මේ දේ ඇත්තමයි කියලා කොහොමද අපි දැනගන්නේ? මේ දේ සත්‍යමයි. අපි හොයාගෙන යන්නේ නිවනයි. මේ දේ සත්‍යම නම් අපිට නිවනක් දැනෙනවා. අපි සීතල ප්‍රදේශයක් හොයාගෙන යනවා නම් සිසිල් ප්‍රදේශයක්, ඒ ප්‍රදේශයට ලං වෙනකොට සිසිලස දැනෙනවා. ඒ සිසිලස දැනෙන නිසා කියනවා අපි හොයාගත් හොයපු දේ මෙන්න හම්බ වෙනවා, මේ සිසිලසමයි, මේ සත්‍යමයි. ප්‍රත්‍යක්ෂතාවයේ සම්පූර්ණ සත්‍යයක්. ඒ නිසා ප්‍රත්‍යක්ෂතාවයට මුල් තැන දෙන්න. දැනුවත් භාවයේ කියලා කියන්නේ සංකල්පය කියන්නේ මුලාවක් වෙන්න පුළුවන්. ඒ දැනෙන දේ සත්‍යයක්. විශ්වාසය කියන්නේ මුලාවක්. විශ්වාසය කියන්නේ මුලාවක්. දැන් අපි ගොඩක් අය දේවාගම් මෙහෙම අදහන කට්ටිය. ඒ අපි අහන ඔබට දෙයියෝ දැනෙනවද? දැනෙන්නේ. දෙයියෝ කොහෙද ඉන්නේ? ඒ දන්නේ නැහැ. ඉන්න තැනට යන ලිපිනේ දන්නවද? ඒ දන්නේත් නැහැ. ඒ නිසා තමයි කිව්වේ ඔය දේවාගම් අදහන කට්ටියට ස්වර්ගයට යන්නට බෑ. හේතුව ඔවුන් ස්වර්ගයේ ලිපිනේ නොදන්නා බැවින්. නමුත් නිර්වාණය anu මිය පරලොව ගියාම ලැබෙන දෙයක් නෙමෙයි. කෙනෙකුට ප්‍රාර්ථනා කළයි කියලා ලැබෙන දෙයක් නෙමෙයි. පුජ්‍යලයා විසින් සේවීම තුළ, ගවේෂණය කළ ක්‍රීම තුළ, නිවැරදි පරේක්ෂණයක් තුළ තේරුම් ගත යුතු දෙයක්. අවිද්‍යාව දුරු කරන්න, තමා තුළ තිබෙන අවිද්‍යාව දුරු කරන්න. විද්‍යාව කියලා යමක් නැහැ. තියෙන සංස්කාරක හැම ධර්මයක්ම අවිද්‍යාවක්. හැම සංඥාවක්ම අවිද්‍යාවක්, හැම වේදනාවක්ම අවිද්‍යාවක්, හැම සංඛාරයක්ම අවිද්‍යාවක්, හැම විඥානයක්ම අවිද්‍යාවක්, හැම රූපයක්ම අවිද්‍යාවක්. වචනය කියන්නේ සම්පූර්ණ අවිද්‍යාවක්. වචනයෙන් තොරව රූප වේදනා සංඥා සංකාර විඥාන වලට බැස නොගෙන ලෝකෙ දිහා බලනකොට චමත්කාර ලෝකයක්. ආවරණ නැති ඇසකින් නිර්වාණයෙන් බලන්න පුළුවන්. නිර්වාණ දර්ශනය ආවරණ නැති දැක්මකින් බලනවා. අතීත අනාගත වර්තමාන පුජ්‍යල බහුවාද පරවාද අත්වාද කිසිවක් නෑ. ස්වභාවික දර්ශනයයි. ඒ ස්වභාවික දර්ශනය ඉතාම මනහරයි, ඉතාම චමත්කාරයි. මහා සොඳුරු බවක් මේ ලෝකෙ දැනේවි. වනපෙතක තියෙන ලස්සන ඒ අපූරු ඇසෙන් දැක්කහම වෙනෝම දැනෙනවා. විඳලා බලන ක්‍රමයක් නෙමෙයි, දැකලා දකින ක්‍රමයක් නෙමෙයි, අහලා අහන ක්‍රමයකුත් නෙමෙයි. ග්‍රහණය කරලා මතකයකින්, රටාවකින්, කෝණයකින්, දෘෂ්ටියකින් බැලීමකුත් නෙමෙයි. බලනවාද නොවේ, නොබලනවාද නොවේ, එහෙත් බලන්නට පුළුවන්. විශේෂයෙන් බලන්නටත් පුළුවන්. දකින දේ තේරුම් ගන්නටත් පුළුවන්. තේරුම් අරගෙන දකින්නටත් පුළුවන්. තේරුමක් ඇති හෝ නැති කියලා බෙදන්නේ නැතුව මේ ලෝකේ දකින්නට පුළුවන්. පුජ්‍යලත්වයේ තුල රැඳිලා ඉන්නකම් නිදහසක් නැති කණුවක බැඳපු ගවයෙක් වගේ. ඒ ගවයට කන්න පුළුවන් තනකොළ ලනුව දෙකතෙක් පමණයි. වටේට කැරකි කැරකි අර තනකොළ ලනුව දෙකතෙක් කකා ඉන්නවා වගේ මමත්වයෙන් බැඳි මිනිසයා ලෝකේ දකින්නේ, ලෝකේ අනුභව කරන්නේ ඉන්ද්‍රිය සීමාවේ පමණයි. ඒ නිසා කියන ඉන්ද්‍රිය ඥානයක් තියෙන්නේ, ඉන්ද්‍රිය දර්ශනයක් තියෙන්නේ ඒ තුල සීමාවේ පමණයි. මමත්වයක් ඇති හැම මිනිස්සෙක්ම මහා සිරකරුවෙක්. තමන්ගේ මේ ඉන්ද්‍රයන් පහ අතර සිරකරුවෙක්. එතනින් එහාට යන්න බෑ. ඒ ඉන්ද්‍රයන් පහෙන් ලැබෙන දේවල් වලින් දුක් විඳිනවා, වේලාවක සතුටෙන් ඉන්නවා. අනන්ත වූ විශ්වය දකින්නේ නෑ අනුන් කියලා දීපු විදියට, ආගම කියපු වේලා දීපු විදියටම දකිනවා. හරි අසරණයි. ආගම් විසින් කරන බලපෑම් මතින්ම ලෝකේ දකිනවා. හරි අසරණයි. තමන් විසින් නිර්මාණය කරගන්න සිහින මවන විදියටම ලෝකේ දකිනවා. අසරණයි. ඒ නිසා සිහිනෙන් අවදිවන්න. තමා විසින්ම තමා කොටු වුණු සිර වුණු තැනින් ඔබ නිදහස් වන්න. ඔබම සිර කරගෙන තියෙන්නේ ඔබමයි, වෙන අන් කෙනෙක් නෙමෙයි. ඒ තමයි වැරදි සංකල්පේ, වැරදි දෘෂ්ටිය ඔබට ඇති කරන ලද මුලාව. ඒ නිදහස් කරගන්නටත් පුළුවන් ඔබමයි. ඔබ වෙන අන්දෙනෙකින් නොවේ නිදහස් විය යුත්තේ තමා තුළින්මයි. තමා තුළින් නිදහස් වූවාට පසුව තමා නොවේ, මම නොවේ, වෙනාන් කෙනෙක්ද නොවේ. මම නොවේ, වෙනාන් කෙනෙක්ද නොවේ. අනන්ත වූ දේ අනන්ත හැටියට බාර ගන්නව මිසක් එයට අන්තයක් සකසන්න පුළුවන් කමක් නැහැ. ලෝතුරා බුදුවරු මත උපදිනවාද නැද්ද? අපේ බෞද්ධයෝ කියන්නේ නම් උපදිනවා. උපදින්නේ නැහැ කියලා කියයි. එහෙම නැත්නම් කෙනෙක් කෑ උපදිනවා කියලා කියයි. ඇත්තෙන්ම ලෝතුරා බුදු කෙනෙක් වැරදි විදියට තේරුම් ගැනීම. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට ලබා දුන්නු වැරදි නිර්වචනයක් තමයි නැවත උපදින්නේ නැහැ කියලා කියන එක. ඒකෙන් අදහස් කරන්නේ එහෙනම් මේ හාමුදුරු මේ උපදිනවයි කියලා තමයි මේ කියන්නේ කියලා. නෑ මොකද මිනිස්සුන්ට වචන දෙකයිනේ තියෙන්නේ. එක්ක උපදිනව එක්ක නෑ. ඒ නිසා එකක් ප්‍රතික්ෂේප කරපු ගමම හිතන්නේ මෙයා අනිත් එක බාරගත්තා කියලා. එහෙම වෙන්නේ නෑ. ඒ නිසා ලෞතර බුදු කෙනෙක් උපදිනවයි කියලා දේශනා කළත් නෑ, නූපදිනවයි කියලා දේශනා කළත් නෑ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ඉපදීමේ ස්වභාවය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්ම ස්වභාවය. ඒක තමයි රහතන් වහන්සේ කෙනෙකුගේ ඥාන ස්වභාවය. ඉතින් අපි කොසල් රජතුමා වරින් වර ගිහිල්ලා රහත් මේනින් වහන්සේලාගෙන් අහනවා ධර්මය. අහගෙන ගිහිල්ලා ඉවරලා හරිද වැරදිද බලන්න හරි කපටි ඔය හිටියට කොසල් රජතුමා බුදුහාමුදුරන්ගෙන් උත්හනෝ ගිහිලා මේ උත්තර දෙක තුනක් දෙයිද කියලා බලන්න. හැමදාම ওই විදිහට ටෙස්ට් කර කර බලනෝ හැම රහතන් වහන්සේලාම බලනෝ. හරින් ගිහිල්ලා හොරෙන් අහගෙන යනෝ ගිහිල්ලා අහනෝ ආයි. එක්ක බුදුහාමුදුරන්ගෙන් අහගෙන යනෝ ගිහිල්ලා මේ ප්‍රශ්නෙම ආයි අහනෝ රහතන් වහන්සේලාගෙන්. වෙන වෙන උත්තර දෙයිද බලන්න. කවදාවත් එහෙම වෙන උත්තරයක් ආවේ නෑ. ඒකට හේතුව තමයි එකම දර්ශනයකින් එකම ඥානයකින් එකම ගුණයකින් හැබි නිසා කවදාවත් වෙනම උත්තරයක් එන්නේ නැහැ. එකම ස්වභාවය. නමුත් අනුන් ටෙස්ට් කර කර හිටිය අපරාධي කියන්න බෑ. Tamanට වෙනස් වෙන්න බැරි වුණා ওই කොසල් රජතුමාට. යාලුකමට බුදුහාමුදුරු ආශ්‍රේ නිස්රේ කළා ධර්මයේ දැක්කේ නැහැ. ඒක තමයි භයානක තත්වය. ඒ නිසා කෙනෙක් දිය යුතු නැහැ කෙනෙකුට මාර්ගඵල. කෙනෙකු මාර්ගඥානයකට පත් උනායි කියලා කියන්න උවමනාවක් නැහැ. ඒක තමන්ට දැනෙන ප්‍රමාණයෙන් තමන් දන්නවා මගේ මනස මෙන්න මෙතන තියෙන්නේ. මගේ මනසේ මෙන්න මේ සංයෝජන අඩු. මගේ මනස මෙන්න මේ ප්‍රමාණය තියෙන්නේ කියලා යාට තේරෙනවා. සාමාන්‍යයෙන් හිසේ තිබුණු මල්ලක් බිමින් තිබ්බා වාගේ කිව්වේ ඕකයි. මගේ මෙච්චර ඔළුවේ තිබුණු බරක් අඩු වුණා. අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහනක් දැල්ලුවා වාගේ මට ආලෝකය ඇති වුණා. දැන් මට හොඳට තේරෙනවා. දැන් මට ධර්මයේ පැහැදිලි, ලෝකයේ පැහැදිලි, ආගමික දර්ශන සංස්කෘතික මේ ඔක්කොම පැහැදිලි. ජීවිතේ මට හොඳට පැහැදිලි. ආලෝකය ලැබුණා. මම් මුලාවේ ඌවෙකුට මග හොයාගන්න බැරුව එහෙ යන්නද මෙහෙ යන්නද මොකද්ද විමුක්ති මාර්ගයේ මොකද්ද ගමන කියලා කල්පනා කර කර හිටපු කෙනෙකුට ඔන්න එකපාරට ලැබෙනවා මාර්ගයක්. ඒ මාවත තුල තමන්ගේ නිවැරදි මාර්ගය මොකද්ද කියලා අඳුන ගන්න නිසා එයාට විශාල සහනයක් ලැබෙනවා. එනිසා මම් මුලාවේ ඌවෙකුට මග පෙන්නුවා වාගේ හිතේ සැකදුර වෙලා ගිහිල්ලා තමන් සහනශීලීත්වයටපත් වෙනවා. මන්තුල ආත්ම දෘෂ්ටියෙන් තොර වූ දර්ශනේ දැන් ගලාගෙන යනවා. විචිකිච්ඡාවෙන් සැකයෙන් මම මෙතෙක් කාලයක් හිටපු ස්වභාවයෙන් මම දැන් දුර වෙලා මේ ධර්මයේ ගලාගෙන යනවා. සීලබ්බත පරාමාස වලින් අර භාවනාව හරිද මේ භාවනාව හරිද මොන භාවනා මධ්‍යස්ථානේ මොන භාවනාවද හරි කියන ප්‍රශ්නේ නැති වෙනවා. ඉන්දියාවේ තියෙන හැම භාවනාවක්ම දැන් ලංකාවේ තියෙනවනේ බෞද්ධයි කියලා කරනවනේ අපි. අනේ පව් වෙනතුනේ බොහෝම සද්ධාවෙන් මේ නිවන් මඟ හොයාගෙන යන හාමුදුරුවරු බොහෝම සද්ධාවෙන් මේ නිවන් මඟ හොයාගෙන යන ගිහියෝ අනේ අර කියලා තිබ්බ නිසා ඉතින් ඒවා දිගින් දිගටම කරලා එක්ක පිස්සු වැටෙනෝ එක්ක අමාරු වැටෙනෝ එහෙම නැත්තම් ජීවිතේ බොහෝ දේවල් තුල වරදින ස්වභාවයක් තියෙනවා. ඉතින් අපිටත් වැරදුනා. මටත් වැරදුනා. මමත් හැම භාවනාවක්ම ප්‍රගුණ කරමින් කරමින් ගිහිල්ලා අවසානයේදී තමයි මේ ධර්මයේ මුණ ගැහෙන්නේ, සද්ධර්මයේ මුණ ගැහෙන්නේ. මේ ධර්මයේ නැරෙන්න අනන්තයේ ජය ගන්නට බෑ කිසිම ධර්මයකින්. අනිත් ඒවා ඔක්කොම අපිව සංඥාවකට ඇද දැම්ම. කර්මකාරයේ බවට පත් කළා. අනක් තුල අපිව හිර කළා. ඒ අනට වැඩ කරන්න ගිහිල්ලා අපි මහත්සේ වීරයෙන් උත්සාහයෙන් කටයුතු කළා මහා දුක් විඳා. නමුත් මමත්වයේ ඉක්මවන්න බැරි වුණා. මමත්වයේ ඉක්මවන්න පුළුවන්කම තියෙන්නේ මමත්වයේ දුරු කරගත්ත කෙනෙක් ළඟින්ම පමණයි. වෙන කිසිම විදියකින් ඒ දේ කරන්නට බෑ. ඔවුන් තමා දෙස බලන්න උගන්වන්න දන්නේ නැහැ. ඔවුන් හිතාගෙන ඉන්නේ තමා විසින් කරන කාර්යයක් තුල තමා නැති කරගන්න පුළුවන් කියලා. බෑ. තමා විසින් කරන කාර්යයක් තුල තමාව නැති කරගන්න බෑ. ඒ තුල තමාව වැඩෙනවා. ගුණා දෙනෙක් හිතන්නේ ආසාව නැති කරගන්නවයි කියලා. කියන්නේ මේ ඔක්කොම පිළිකුල් කිරීම. මේ ඔක්කොම තිත්ත කර ගැනීම, එපා කර ගැනීම. එතකොට මානසික පිස්සු නිර්මාණය වෙනවා. ඒකයි වෙන්නේ. ඉතින් බලනකොට ජනප්‍රිය බුද්ධ ආගම මහා ලොකු පිංකම් වෙනෝය, මහා ලොකු ශ්‍රේෂ්ඨ භාවනාය කී කියා ඇත්ත වශයෙන්ම සොඳුරු පිස්සු නිර්මාණය කරනවා. මනහර පිස්සු නිර්මාණය කරනවා. ඊටාම වේදම් කළා. ඊටාම මහා පරිමාණයේ ගුණ නැගිලි දේවල් ඉදි කරගනවින් පිස්සු වැටෙනෝ මිනිස්සු. ඉතින් කරන්න දෙයක් නැහැ. මිනිස්සු සංඥාව තුළ මනස තුළ අතරමං වෙනෝ. මේ සියල්ලගින්ම මනසින් නිදහස් වෙන්න තියෙන්නේ. හාමුදුරුවෝ ඔක්කොටම කියන්නේ හාමුදුරුවනේ පිළිකුල් සංඥාව කියන්නේත් ඒ තුළ රූප වේදනා සංඥා සංකාර තියෙනවා. ප්‍රියමනාප වූ සංඥාවක් කියන්නේත් ඒ තුලත් රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. අපිට උමනා කරන්නේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්න මිසක් පංච උපාදානස්කන්ධය ඍණාත්මක කරගන්න නෙමෙයි. ඔය පින්නතුන් දායකත්වයේ දරනෝ නම් ඒ වගේ තැන්වලට ගිහිල්ලා කියන්න අපිට ඕන පංච උපාදානස්කන්ධේ ඍණාත්මක පංච උපාදානස්කන්ධයක් හරි ධනාත්මක පංච උපාදානස්කන්ධයක් හරි කරන්න නෙමෙයි. අපිට ඕන පංච උපාදානස්කන්ධයෙන් මමත්වේ නිදහස් වෙන්න. මමත්වේ ඍණාත්මක හෝ ධනාත්මක කිරීමෙන් ඇති පළක් නැහැ. මොකද මමත්වේ තියෙනකන් ඒ මමත්වය වරින් වර පෙරලෙයි එක එක පැතිවලට. ඒ නිසා මමත්වයේ ඍණාත්මක කළ පමණින් මනසින් නිදහස් වෙන්න බෑ. ඒ නිසා වස්තු දේපල සම්පත් වලින් නෙමෙයි මිනිස්සු නිදහස් වෙන්න ඕන. මමත්වයෙන්. මමත්වයෙන් නිදහස් වීමට දේපල වස්තු ප්‍රශ්නයක් නෑ. හිඟන්නාගේ පොල් කට්ට ප්‍රශ්නයකුත් නෑ. රජතුමාගේ රජකම ප්‍රශ්නයකුත් නෑ. මේකට පින්නතුනේ. ඒ නිසා භෞතික දේ තුල දානය පෙන්නුවා, භෞතික දේ තුල සීලය පෙන්නුවා, භෞතික දේ තුල බොහෝ දෑ පෙන්නුවා. ඒක තමයි අපිට සිද්ධ වෙච්ච වරද. බුදුරජාණන් වහන්සේ පෙන්වූ අධ්‍යාත්මය තුලයි. ඒව වැරදි නිර්වචන වලින්, වැරදි නිරුත්තුවකින් සමාජගත වූවාට පසුව බොහෝ දේවල් වැරදි විදියට වටහාගෙන අවසානයේ බුදුහාමුදුරුවෝ ගහ දිහා බලාගෙන හිටපු කෙනෙක් බවට පත් කළා. ඒක අපිත් බොහොම ගෞරවයෙන් කිසි විද්‍යාවක් හොයන්නේ, දහමක් හොයන්නේ, යථාර්ථයක් තියෙනවද නැද්ද කියලා හොයන්නේ. ඒක ඉතින් අපිත් බාර ගන්නවා. බුදුහාමුදුරු ගහ උඩ නැගලා හිටියයි ගුණ ඒකත් බාර ගන්නවා. ඉතින් ඒ වගේ අඥානකම කියන්නේ ඒකයි. කියලා දුන්න විදියට, කියලා දුන්න ආකාරයට අන්ධානුකරණයෙන් ගතානුගතිකව ලෝක දේවල් පිළිගන්නා වූ ස්වභාවයක් තියෙන හොයන්න, නිතරම හොයන්න, ගවේෂණය කරන්න. මේ කාර්යය තුළ තියෙන විද්‍යාව, මේ කාර්යය තුළ තියෙන යථාර්ථය, මේ වචනය තුළ තියෙන ගැඹීරත්වය, මේ වචනය තුළ තියෙන ස්වરૂපය කවරක්ද කියලා තේරුම් ගන්නවා. ඇරෙන්න වැරදි විදියට වටහා ගන්න එපා. ඒ වැරදි විදියට වටහා ගැනීම තුළ මිනිස්සුන්ට තමන්ට තමන් හානි කරගන්නවා. ලෝකේ ගොඩාක් ආගම් වල අනුන්ට කරන හානියට වඩා තමන්ට තමන්ම කරගත්ත හානියක් තියෙනවා. ඒ වගේම ලෝකේ අන් අයට, අන් සත්වයන්ට, අන් ජීවීන්ට, අන් වර්ගයාට දෙය තුලින් හානියක් සිද්ධ වෙනවා. අවිද්‍යාව පරම මලං. ලෝකේ තියෙන බරපතලම ප්‍රශ්නය මල කඩේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව විද්‍යාවක් බවට පත් කරගන්න තියෙන්නේ බුද්ධාගම පිළිගැනීමෙන්වත්, විනාගම පිළිගැනීමෙන්වත් නෙමෙයි, තමන්ව තමන් හඳුනා ගැනීමෙන් පමණයි විද්‍යාව උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. ආත්ම සංවේදීව ලෝකේ දකින්නට පුළුවන් ස්ථාවරයට පත්වීම තුළයි විද්‍යාව උපදවා ගැනීමට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ආත්ම ගවේෂණය කරන්න නිතරම මම කවුද, මම කවුද ප්‍රශ්න කරන්න. මම කවුද, තමා කවුද, මා යනුවෙන් මා ආමන්ත්‍රණය කරන්නේ කුමන කාරණයකටද, සාධාරණ වූ කරුණ කවරක්ද, යුක්ති සහගත වූ කරුණ කවරක්ද? මම යනුවෙන් සැබවීම මා ඇඟිල්ල දිගු කරලා පෙන්වන්න පුළුවන් කාටද? විමසන්න. සිද්ධ වුණා කියලා මම සිතන විදිහ, දකින විදිහ ඒවයි පරිවර්තන තිබුණා. ඊට පස්සේ එක දවසක් මම බලන් ඉන්නකොට මට ඇත්තටම මේ කයේ සිදුවෙන ක්‍රියාවලිය, ලේ ගමන, නාඩි වැටි, ඊට අමතරව එක එක වේග, ඔය ඔක්කොම මට තේරෙනවා ඉබේ සිදුවෙන දෙයක් කියලා. එහෙම වෙනකොට ස්වාමීන් වහන්සේ දවසක් මමත් ඒ ගැන දේශනයක් කරාම මම ඒක ගැන ඒ ඔස්සේ ඒ කියන තැනට මම හිත යොමු කරාම මට එතනින් තේරුණා මගේ මම කියලා අල්ලගෙන හිටපු ස්වභාවය එතනින් ඉවර වුණා කියලා. ඉතින් ඇත්තටම ඒක හුඟක් ප්‍රයෝජනෙවි. මම හුඟක් බණ අහලා ඉගෙන ගන්න කියලා ඇත්තටම මට දැනුවත් කියන්න ධර්ම දැනුමක් නැහැ. එකම දේ මම කරේ ධර්මය අහෙන්න අරගෙන ඉගෙන ගන්න නෙවෙයි. හැබැයි අහෙන්න ඇරිය හුඟක් අවදිමත් බව දිනු කරගත්තා. සිහිය හුඟක් ළඟලම පැවැත්තුවා. ඉතින් ඒ ටික තමයි කරගත්තේ. ස්වාමීන් වහන්සේ කියපු ධර්මයේ මේ විදිහටම අනුගමනය කරා. මෙතන මේ යමක් තියෙනවා ඒක බලන්න ඕන කියලා. කෙනෙකු මේක තව අවබෝධ කරගන්න නම් කුමනාකාරයේ ප්‍රතිපදාවක් කුමනාකාරයේ දෙයක්ද කළ යුත්තේ කියන කාරණය පිළිබඳව තමයි හිතන විදිහට හැකපු විදිහට කිව්වොත් වචන කීපයකින් ඇත්තටම හැම දෙයක්ම සොයා බලන්න ඕන. මම මේ දැක්කම ඇතුළත මට සිදුවෙන්නේ මොකද්ද කියලා. නැත්නම් ඉදියෙන් දකින දේ ඇතුළෙන් සිදුවෙන්නේ. හැම තිස්සෙම හොඳට විමසුම් බුද්ධියකින් වැඩ කරන්න ඕන. ඒ වගේ දෙන දහම හුඟක් අහන්න ඕන. ඒ කියන්නේ ධර්මයේ ඇහෙන්න ඕන. ඒක තමයි මට හිතෙන්නේ සම්පූර්ණ. ඒකේ වඩාත් දෙලකට මේ සත්‍ය අවදි නොවෙන හේතු මට හිතෙනවා සම්මාස ගොඩක් පටලවගෙන තියෙනවා. ධර්මයේ හුඟක් ඉගෙනගෙන පටලවගෙන තියෙනවා. ධර්මයේ ඉගෙනගත්තු තින්නම් බෑයි කියලා මට හිතෙනවා. ධර්මය වටහා ගැනීමක් වගේ තියෙන සංසෙක ඉගෙන ගන්න නෙමෙයි තමන්ගේ තුළ සිදුවෙන ක්‍රියාවලිය තමන් හඳුනා ගන්න හැමයක් තියෙනවා. තමාගෙන රචනාවක් ලියන්න කිව්වොත් එහෙනම් ඊළඟට කොහොමද රචනාව ලියන්නේ? ලියන්න දෙයක් නෑ සම්මත ඉස්කෝලේ තමයි. ඉස්කෝලේ තමයි බාර දෙන්නේ. බලාගෙන යනකොට දැන් තිබුණු ආගම් ජාති වර්ග සියල්ලම මකල දාලා තියෙන්නේ. එහෙමයි සම්මත. දැන් ඇත්තට ඔලේ හිස් බවට පත් කරනවා. ලොකු හිස් බවක් තමයි දැනෙන සමනස. මෙතන අර තිබිච්ච බරක් පපුව තුල හිර වෙන තිබිච්ච බර කියන එක නැහැ. හරි සැහැල්ලුයි. දේවල් ලස්සනට පේනවා සමනස. ගහකොළ පවා එතකොට ඉස්සර දැනගෙන හිටපු නැති දේවල් පපුව එක සැරේට දැනෙන්න ගන්නවා. මේක මෙහෙමයි කියලා බණක් අහනකොට වුණත් දැන් මේක තේරෙනවා සමනස. ඔබ වහන්සේගේම දේශනාව වුණත් දැන් අලුත් දේශනාවක් දැනෙනවා. වචනාර්ථයෙන් එහාට යමක් තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක දැනෙන දෙයක් වගේ නේද? විඳලා තේරුම් ගන්න දෙයක්. එහෙම. එන්න විදියක් නෑ. ඒක තමයි අවේදීක සෝය කියන එක කියන්නේ. බයි හොඳට. අප මේ හැම වචනයකින්ම කියන්න උත්සාහ කරන්නේ, දේශනා කරන්නේ නිහඬ වෙන්න තමයි උගන්වන්නේ. නිහඬ බව, අධ්‍යාත්මික බාහිර නිහඬ බව. නිහඬව සිටින විට පමණ ධර්මය ගලාගෙන යන්නේ නැහැ පින්නතුනේ මේ කතා කරනකොට. නිහඬව ඉන්නකොට තමයි ධර්මයේ ගලාගෙන යන්නේ. වෙනදා මම නැමැති පුජ්‍යලයා යොදවලා අපි වැඩ ගත්තා, ප්‍රයෝජන ගත්තා, දක්කගෙන ගියා මම කියන කෙනාව. දැන් අපි මෙතන ඉඳලා වැඩ ගන්න ප්‍රයෝජන ගන්න අර පුජ්‍යල පුරුෂයෙක්ෝ ස්ත්‍රියක් කියන කෙනෙක්ගෙන් නෙමෙයි. අපි මෙතන ඉඳලා වැඩ ගන්න ආර්ය ශ්‍රාවකයෙක්ගේ. ආර්ය ශ්‍රාවකයා චිත්‍රයට අඳින්න බෑ. ආර්ය ශ්‍රාවකයාගේ ෆොටෝ ගහන්න බෑ. අන්න එයාගෙන් අපි මේ වැඩ ගන්න. එයාගෙන් මොනතරම් වැඩ ගත්තත් වේදනාවක් නෑ, ගැටලුවක් නෑ. ඒ හැම දෙයක්ම ස්වභාවයක්. තමන් මෙතරම් කාලයක් ස්වභාව ධර්මයේ එක් වස්තුවක් හැටියට ජීවත් වුණා, ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙනවත් එක්කම ස්වභාව ධර්මයේ එක් වස්තුවක් නොවේ, ස්වභාව ධර්මයේ බවටම තමන්ට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. වෙනදා ස්වභාව ධර්මයේ තුල එක් වස්තුවක්, එක් ධර්මතාවයක් හැටියට වෙනම ලෝකයක් හැටියට වෙන් කරගත්තා. මේකට ලෝකය කියලා කියන්නේ එහෙමයි. දැන් ලෝක බෝලේ තියෙනවා, ඒ වගේ අනිත් ග්‍රහ ලෝක තියෙනවා, හිරුසඳු තියෙනවා, වෙන වෙනම දේවල්නේ, පෞද්ගලිකව වගේ කැරකෙන දේවල් වෙනම. ඉතින් මේ මහා පෘථුවිය තුලත් මේ ඇවිදින, එහෙම නැත්නම් මේ පොළොව මත තමන්ට ස්වාධීන ලෙස ගමන් කරන්න පුළුවන් එක්තරා වස්තුවක් නිසා මේකටත් මේ ශරීරයටත් බුදුහාමුදුරුවෝ ලෝකයයි කියලා පැනෙව්වා. ඒ නිසා ලෝකය කියන එක අපි අඳුනගන්න ඕන. නමුත් ඒ තුල සැනසෙල්ල නැහැ. ලෝක නිරෝධය තුලයි සැනසෙල්ල තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දුක ගැන නෙමෙයි කිව්වේ, දුකෙන් නිදහස් වීම ගැන. බුදුරජාණන් වහන්සේ අනාත්මතාවය නෙමෙයි කියන්නේ, අනාත්මයෙන්ුත් අපි නිදහස් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අනිත්‍යතාවය ගැන නෙමෙයි කියන්නේ, අනිත්‍යතාවයෙන් නිදහස් වෙන්න කියලා. අපි අය අනිත්‍යතාවය අවබෝධ කරගන්න, දුක ගැන අවබෝධ කරගන්න, අනාත්මය ගැන අවබෝධ කරගන්න මොකද්දෝ සංඥා පද්ධතියක්, මොකද්දෝ රාමුවක් හදනවා. අනිත්‍යතාවය කියන එකටත් නිත්‍ය රාමුවක් හදනවා. අනාත්මතාවය කියන එකටත් ආත්ම රාමුවක් හදනවා. ඈ, දුක්ඛතාවය කියන එකටත් ඒකටත් දුකයි කියන රාමුවක් හදලා ඒ දුක තුල ලැබුම් ගන්නවා. දුක තුල ජීවත් වෙනවා. දුක දකින්න, දුක මෙනෙහි කරන්න පටන් ගන්නවා. එහෙම වුණාම පුදුම මුලාවක්. ඒක කරන්න එපා. යංකෝ බික්ඛු දුක්ඛං తත්‍රතේ චන්දෝ පහතබ්බෝති. දුක නම් මහණෙනි, ඒක ඉවත් කරන්න. ආයෙත් යන්නව. දුක දැනෙන්නේ එතන වරදක් නිසා. වරදක් නැති තැනින් දුකක් දැනෙන්නේ නැහැ. පීඩනයක් දැනෙන්නේ වරදක් ඇති නිසා. එහෙනම් අපි මේ දුකෙන් නිදහස් වෙන්නට උත්සාහ කරන්න ඕන. යංකෝ බික්ඛු අනිච්ඡං දුක්ඛං අනත්තං తතරතේ චන්දෝ පහතබ්බෝති. ඒකට තියෙන ඡන්දය ප්‍රහාණය කරන්න. ඉතින් අපි කරන්නේ මොකද්ද? අපි ඒකට තියෙන ඡන්දේ වැඩි කරගන්න. බෞද්ධ හැදින අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේක අපේ බුද්ධ ආගමේ කියලා ඒකට තියෙන ඡන්දේ වැඩි කරගන්න. වැඩි කරගත්තාම මිනිස්සු දුකෙන් ජීවත් වෙන, ප්‍රශ්න වලින් ජීවත් වෙන මහා පිරිසක් බවට පත් වෙනවා. ඊළඟට හැමදේම වැරදි වැරදි කියලා නම් කරගත්තොත් හැමදේම වැරදි. දැන් බෞද්ධයෝ විතර නොයිකුත් නොයිකුත් දේවල් වැරදි වැරදි කියලා නම් කරගත්ත ලෝකෙ කිසිම જાතියක් නැහැ. මදේම වැරදි. හාමුදුරුවන්ගේ වුණත් බැලුවොත් හොඳට විනය හැදෑරුවොත් එහෙම හරි වැස්සයක් වෙන්නේ. මේ පුජ්‍යලගේ ඔළුව නිතරම කර වෙලා තියෙන්නේ. ඇයි? හාමුදුරු කෙනෙක් ගහකින් මලක් කඩනවා. අන්න වැරදි. අත්තක් කඩනවා. අන්න වැරදි. සෙරප්පු දෙකක් දාලා පාරේ හැරෙද්දිනවා. අන්න වැරදි. කුඩයක් ඉහිලාගෙන යනවා. අන්න වැරදි. නේ බලන්න කියොත් එහෙම කොහොම වැරදි වැරදි වැරදි කියලා නම් කළොත් හැමදේම වැරදි. ඊළඟට උන්න අරය සුදු ඇඳේ නැහැ. උන්න වැරදි. අරය කළු ඇඳේ නැහැ. උන්න වැරදි. ඉතින් එක එක දේවල් තමයි. ඉතින් පනවා ගත්තොත් එහෙම පුූර්ණ දෙයක් වැරදි බවට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා පනවාගෙන හරි වැරදි බලන්න නෙමේ, චේතනාව අනුව හරි වැරදි බලන්න පුරුදු වෙන්න. ඈ චේතනාව අනුව හරි වැරදි බලන්න ඉන්න. ඒක ඒකනේ අර දුවගෙන එන පටාචාරාව, නිර්වතින් දුවගෙන එන පටාචාරාව නැගණියනේ සිහි ඇතු වෙන්න කොච්චරද නංගියේ කියලා කතා කරේ. ඈ නංගියේ ඒ එතකොට ඒකෙන් දැනුනේ මොකද්ද? මට මේ ලෝකේ කවුරුත් නැත්තේ නැහැ, මට ඉන්නවා සහෝදරයෙක් කියන හැඟීමත් එක්කම ඇගේ සිහිය අවදි වෙනවා. නැත්තම් ඈ හිතුවේ මොකද්ද? මට තාත්තා නැහැ, මට සහෝදරයෝ නැහැ, මට දරුවෝ දෙන්න නැහැ, මට මහත්තයෙක් නැහැ, මම මේ ලෝකේ අතරමං වුණ කෙනෙක්. මට මිනිස්සුම ගල් ගහයි, මාව මරලා දායි, මාව විනාශ කරයි කියන හැඟීමක් ඇති වුණා. ඒ වෙලාවේ තමයි කිව්වේ නැගණියනේ සිහිය ඇතු වෙන්න. ඒ නිසා මේ සමාජයේට ඒ හෘදයාංග මාමන්ත්‍රණය සමාජය තුලින් ධර්මයේ තුලින් ගොඩ නැගෙන්න ඕන, ඔය පින්නතුන් තුලින් ගොඩ නැගෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි පිටින් සිල්වත්තු දකින්න යන්න එපා, පිටින් ගුණවත්තු දකින්න යන්න එපා. පිටින් පොරවන සිවුරෙන් පොරවන ආකාරයෙන් හොම නෙමේ, අපි පැහැදිලිවම අධ්‍යාත්මික හඳුනා ගැනීමෙන් ඥානමේ හඳුනා ගැනීමෙන් පුජ්‍යලයෝ මේ අපි හඳුනා ගන්න කෙනෙක් වෙන්න ඕන. ඒකයි අර මම කියන්නේ අර ඔය අන්තර්ජාලයේ ඉංග්‍රීසි භාෂෙන් බණ කියන අනුශාසනා කරන අර විශිෂ්ට දාර්ශනිකයෙක් ඉන්නවා මූජි කියලා. එතුමා පිටින් හින්දු ස්වරූපයක්, නමුත් තනිකර අධ්‍යාත්මය ආර්ය ශ්‍රාවකේ. පිටතින් බැලුවාම රැවුල වවල ඉන්න පොණ්ඩි වවල ඉන්න එච්චර ලස්සන මිනිස්සුකුත් නෙමෙයි පිටින් රූපේ, නමුත් අධ්‍යාත්මික තුලින් ඔහු ඉතාම ලස්සන කෙනෙක්. දයානුකම්පාවෙන් මිනිසුන්ට තියෙන සෙනෙහසින් ඉතාම ඉහළ මේ ගුණයක් තියෙන කෙනෙක් බව අපිට බැලුවහම පේන්න තියෙනවා. ඒ නිසා අර මම දකින්නේ, මම අගේ කරන්නේ, මගේ ප්‍රශංසාව තියෙන්නේ අර හිස බාලා ඉන්නවද, සිවුරු පොරවන වේවද, මේක බුද්ධ ශාසනයේ අපේ මේ එදත් ඉතින් කමාරය අහනවා ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනයෙන් පිට ආර්ය ශ්‍රාවකයෝ ඉන්න පුළුවන්ද කියලා. ඉතින් මං කියන බෑ. හැබැයි බුද්ධ ශාසනය තුල ඉන්නවයි කියලා කියන්නේ මේ රුදුරෙද්දක් පොරවගෙන හරි කහරෙද්දක් පොරවගෙන හරි ඉන්නවයි කියන එක නෙමෙයි. නේ එහෙනම් ඉතින් දේවදත්තත් බුද්ධ ශාසනය ඇතුළේ ඉඳලා තියෙන්නේ නෑනේ. ඒ නිසා අධ්‍යාත්මිකවයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේක දැක්කා. මොකද්ද මේ මේ මේ මේ ගලාගෙන යන්නේ බුදුරජාණන් වහන්සේගේ එදා මතු කරගත්ත ඒ හෘදයාංගම ධර්මයමයි. ආයි වෙන දෙයක් නෙමෙයි. මේක සිඳුනනම් කිසි විටක කිසි කෙනෙකුට තේරුම් ගන්න බෑ. මේ අපි හොයන්නේ නැති පැත්තක තියෙන දෙයක් නේ. අවබෝධ කරගත්තට පස්සේ තේරෙනවා මේක හරි සරල ධහමක්. හරි සරලයි, අපි ළඟ තිබුණා, අපි වටේ කැරකි කැරකි තිබුණා. නමුත් අපිට තේරුන්නේ නැහැ. නමුත් අවබෝධ කරගන්න ඉතාම අසීරුම කාරණය සමීප වූ සරල වූ මේ දහම. සරල නැහැ. ඉතින් පුදුම වෙහෙසක්, පුදුම කැපවීමක් කරන්න ඕන. නමුත් කෙනෙකුට තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ අපි ළඟමනේ තිබුණේ මේක. ඇයි අපිට මතු කරගන්න බැරි වුණේ කියලා. ඒ නිසා මේ ලෝතුරා බුදු කෙනෙක්ගේම මේ බෝමඬ මුල දිදුටු ශ්‍රී සද්ධර්මයමයි මේ අවබෝධයෙන් ගලාගෙන යන්නේ. ඒ නිසා ඒ ආර්ය පරම්පරාවේ අවබෝධාත්මක බුද්ධ පුත්‍රයෙක් වෙන්න පුළුවන් නම් ඒක ශ්‍රමණ වේශධාරීන් කෝටියකට වැඩි වටින කාරණයක්. ඒකාන්ත වශයෙන්, ඒකාන්ත වශයෙන්. ඒක මහා පිනක්. ඒක මේ රටේ රජතුමාට වැඩිය මං ගරු කරනවා. මං ඊට වඩා අඩුවෙන් තමයි මේ රටේ රජතුමාට ගරු කරන්නේ. මගේ සහෝදරත්වයටකට වඩා මෙලොවදී අපිට එක කුසේ උපන් සහෝදරත්වයකට වඩා මං අවබෝධාත්මක කෙනෙකුට ආචාර කරන ගරු කරන. මොකද සහෝදරයට හරි ලෝභ දේශ මොහය උසුනොත් ඒක භයානක වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවබෝධයටපත් වෙච්ච කෙනෙක් තුල නිවැරදි දර්ශනය සහ සත්‍ය ගලාගෙන යන නිසා ලොකු සහෝදරත්වයක්, ලොකු ඥාතිත්වයක්, ලොකු දහමක් තියෙනවා. ඒ නිසා අපට ඥාතිත්වයේ දරන්නට පුළුවන්කම තියෙන්නේ කුල පරම්පරාවෙන් නෙමෙයි, චීවර පරම්පරාවෙන් නෙමෙයි, අවබෝධාත්මක ගුණයකින් සමීප වීමෙන්ම පමණයි. බුදුහාමුදුරුවන්ට ඥාතිත්වයේ දරන්න පුළුවන්කම තියෙන්නේ කුල පරම්පරාවෙන් නෙමෙයි. මම බුද්ධ වංශේ, ඔබ රාජ වංශේ, මගේ වංශේ වෙනස් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වංශයට එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන ආගමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ තියෙන ඇදහිලි ක්‍රමයක් නෙමෙයි. යාඥා ක්‍රමයක් නෙමෙයි. යෙදීමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්න කිසි දෙයක් නැහැ. ධර්මය අවබෝධ කරගන්න ඕනෑරෙන්න. ඒ ධර්මය අනිත් අයට කියලා දෙන ඕනෑරෙන්න. අපි මේ මොනෝද කරන්නේ බුදුහාමුදුරුව වෙනුවෙන් කියලා. වටේට මල් දී තියා පහම්පත්තු කර කර බුදුහාමුදුරුව ආවොත් ආය අනිත් පැත්තට හැරිලා යනවා. මේ මොකද්ද කරන්නේ කියලා. ඇයි ඔවුන් එහෙම කරන්නේ? එහෙම හරි දෙයක් කරන්නේ ඇයි? නොදන්න කමට. නොතේරෙන කමට. ඔවුන් ඒ තුලින් සහනයක් කොයිතරම් ලබනවද කියන එක තමයි ප්‍රශ්නේ. අභ්‍යන්තරික ප්‍රශ්න ඉහුවම තියාගෙන මිනිස්සු යම් යම් දේවල් බුදුහාමුදුරුව වෙනුවෙන් කියලා කරනවා. බුදුහාමුදුරුව වෙනුවෙන් කිසි දෙයක් කරන්න නැහැ. කරන්න තියෙන්නේ තමන් අවබෝධය දිනු කරගන්න එකයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන්න තියෙන ගෞරවය. බුදුහාමුදුරුව අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවේ මල් ප්‍රතික්ෂේප කරනවෝ මට වැඩක් නැහැ. එදා මිනිස්සු සන්තෝෂයෙන් සාස්ත්‍රවරේ බලන්න එනකොට මල් ටිකක් අරගෙන ඇවිල්ලා තිබ්බා. ඒකේ මිනිස්සුන්ගේ චාරිත්‍රයක් හැටියට ඔහු ඉවසුවා. එහෙම නැතුව මල් බලාපොරොත්තු වෙච්ච කෙනෙක් නෙමෙයි. අද හඳුන් කුරු පත්තු කරන විදිහ යන හඳුන් කුරු එහෙම පත්තු කළොත් එම් බුදුහාමුදුරණ කැස්ස හැදිලා බණ කියන්න හම්බෙන්නේ නැහැ. එක එක වර්ගයේ හඳුන් කුරු තියෙනවා මන් දන්නේ. කැස්ස හැදෙන ඒවා තියෙනවා. ඉතාලම දුම් සහිත කාබන් එක සහිත හඳුන් කුරු වර්ග තියෙනවා. මම හිතන්නේ සුමානේ සොසන බද් රෝගේ හැදිලා ලොකු අපහසුතාවයකටපත් වෙනවා. ඒ නිසා බාහිර පරිපජ්ජසිය නෙමෙයි අධ්‍යාත්මික ගැටලුව ලිහා ගන්න. ඒක තමයි වැදගත්. තමන්ට ලිහා ගන්න පුළුවන්. නිතරම තමා දෙසට හැරෙන්න. ඒකයි කිව්වේ අන් අය කළ නොකළ දේ පිළිබඳව නෙමෙයි, ප්‍රමුඛව තමා ගැන බලන්න. තමා ගැන බැලුවට පස්සේ, තමා අවබෝධ කරගත්තට පස්සේ අන් අනුන් ගැන දිහා බලන්න පුළුවන්. තමා අවබෝධ කරගන්නේ නැතුව අනුන් දිහා බලනකොට ඒක කිසි තේරුමක් නැහැ. ඒක තේරුමක් නැහැ. ඒ නිසා තමා දිහා බලලා තමන් අවබෝධ කරගත්තට පස්සේ අන් අය දිහා බලලා අන් අයටත් කියන්න පුළුවන් ඔබ දෙස බලන්න, ඔබ අවබෝධ කරගන්න. කොහොමද අවබෝධය මම කියන කෙනා හරියට අවබෝධ වෙන්නේ? මම කියන කෙනා හරියටම අවබෝධ වෙනවා මෙන්න මේ වගේ. මට නම් මම කියලා කියන්නේ හරි අපූර්ව ලස්සන කෙනෙක්. මම කියලා කියන්නේ උපදින මැරෙන කෙනෙක් නෙමෙයි. මම කියලා කියන්නේ ස්ත්‍රියක් පුරුෂයෙක් නෙමෙයි. මම කියලා කියන්නේ ඉතාම සොඳුරු මනහර ස්වභාවයක්. එයාගේ ෆොටෝ ගහලා ඉදිරිපත් කරන්න, චිත්‍රය ඇඳලා ඉදිරිපත් කරන්න බෑ. දැන් මම ගැන නම් මට, මං ගැන, මගේ රූපය ගැන මට නම් චිත්‍රයක් අඳින්න පුළුවන් කමක් නැහැ. මම ගොඩාක් දෙනෙකුට පුළුවන් නේ තමන්ගේ හෘදය දර්ශනය පිළිබඳව චිත්‍රයක් අඳින්න. ඒ නිසා මං ගැන මට චිත්‍රයක් අඳින්න බෑ. හැබැයි මට මම දැන් සොඳුරු කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අර නගර සභාවේ ට්‍රැක්ටරේ මං අයින් කළා. ඒ අර ඩිකිය ගලවලා දැම්මා. අනුගේ කුණු පටවන් යනවනේ. ඕකේ තමයි ආගම්, ජාති, වර්ග, කුල, මල, වේද ඔක්කොම පටවගෙන යන කුණු ට්‍රැක්ටරේ. දැන් ආගම් ජාති ඔක්කොම එකයි කියලානේ දැන් ගොඩක් අය කියන්නේ. මරණ කියන්නේ එකක්වත් එපා, ඕම මහ කුණු ගොඩවා. දැන් අර එහෙම කුණු බක් කියන්නේ කරත්ති ලිහුව ගුණා වගේ. කරත්ති බැඳලා අරගෙන යන ගුණා වගේ තමයි මමත්වේ බැඳගත්තට පස්සේ ඒක මත පැටවෙන ගොඩක් තියෙනවා. ඉතින් අධ්‍යාත්මික වශයෙන් පූර්ණ නිදහසක්, පූර්ණ සැනසෙල්ලක් ලැබෙනවා. මේ මනස තුල. දැනගන්න දේවලුත් නැහැ, දැනගන්න ඕනකමකුත් නැහැ. මගේ ලොකුම දැනගැනීම තමයි කිසිවක් නොදන්නා කම. කිසිවක් නොදන්නා කම කියලා කියන්නේ පුදුමාකාර සැනසෙල්ලක්. හැබැයි සමහර අය ඉන්න මේ ලෝකේ කිසිවක් නොදන්න අය. හැබැයි ඒගොල්ලන්ට දැනගන්න උවමනාව තියෙනවා. අන්න ඒකේ ප්‍රශ්නේ. මට දැනගන්න උවමනාවකුත් නැහැ. දැනුමකුත් නැහැ. ඇයි දැනුමකුත් නැත්තේ දැනගන්න උවමනාවකුත් නැත්තේ ඇයි? මේ පුජ්‍යලත්වය කියන්නේ ඇත්තක්වත් බොරුවක්වත් නෙමෙයි කියලා තේරුම් ගත්තා. සමහර අය කියනවා මෙතන මමෙක් නැහැ කියලා. මමෙක් නැහැ කියන්න එපා. මෙතන මමෙක් ඉන්නවා. ඒ මමත්වය නැති කරගන්න ඕන. ඒ මමත්වය තමයි ඔබව හඬවන්නේ, ඔබව වේදනාවටපත් කරන්නේ, ඔබව මහා කම්පණයටපත් කරන්නේ. ඉතින් මුලින්ම මේ මමත්වය දුරු කරන දර්ශනය ඇති වෙනවා. ඒ දර්ශනය ඇති වුණාට පස්සේ ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ මෛත්‍රී කියලා. බුදුහාමුදුරන්ගේ නිර්වචනය වුණේ මෛත්‍රිය. දැන් අපේ මිනිසුන් මේ ගොඩාක් තැන්වල අනේ අපි ලොකු ගෞරවණීය හාමුදුරුවෝ තමයි මෛත්‍රී කියලා ඉතින් අඳුනලා තින්නේ කරුණා භාවනාව. සියලු සත්වයෝ නිරුක්කේත්වා නිරෝගීවත්වා සුවපත්ත්වා. අනේ පව්. ඉතින් උන්වහන්සේලා මොන තත්ත්වෙද ඉන්නේ කියලා උනන් දකින්න පුළුවන් මෙතෙන්ට ආවට පස්සේ. ඉතින් උන්වහන්සේලාට අපි ගරු කරනවා. උන්වහන්සේලා පොතේ පතේ දේවල් පාලි සංස්කෘතික භාෂා ශාස්ත්‍රීය මට්ටමින් ඉතාම විශාරදයි. හැබැයි මම මෙතන ඉඳන් එක සැනේම භාෂාව කියන්නේ බොරුවක් කියලා ඉගෙන ගත්තා. භාෂාව කියන්නේ වචනේ කියන්නේ බොරුවක් කියලා. ඒ නිසා මට නිසකේම ඕනම මහාචාර්යවරයෙක් ලෝකේ සිටින්නේ දෘෂ්ටියක් මතයි, වචනයක් මතයි. මට වචනේ මතට නැගී ලෝකේ දිහා බලන්න පුළුවන් නිසා වචනේට යට වුණු ඕනම මහාචාර්යවරයෙක් අග්ගමහා පඬිත කෙනෙක් සද්ධර්මයට යටයි. ඒක කිසි කතාවක් නෑ. වචනේ තුල රැඳුණු මිනිස්සය විඳමින් විඳවමින් සංකල්පනය හා දෘෂ්ටිය මත පැටලෙවෙමින් කටයුතු කරන්නේ. ඒ තේසියල් අත්හල කියන කවදාවත් බිඳින්න බෑ. මොකද දෘෂ්ටියක් නැති තැන දෘෂ්ටියක් බිඳින්න කාටවත් බෑ. සංකල්පයක් නැති තැන සංකල්පෙ බිඳින්න කාටවත් බෑ. වචනයක් නැති තැන වචනෙ බිඳින්න බෑ. ඒ නිසා අපරාජිතයි. කවදාවත් පරාජය කරන්න බෑ. අමරණීයයි. ඔහු තුල සංස්කාරක ලෝකයක් නෑ. ඔහු මිය යන්නේ නෑ. ඒකයි දර්ශනය. මෛත්‍රිය කියලා කියන්නේ බුදුහාමුදුරු මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තියයි. අන්න චේතනා කර්මය හැදෙන්නේ. ඔය ධර්ම අවබෝධය කියලා අපි ලැබුවේ මොකන්ද? චේතෝ විමුක්තිය. සිතුවිලි නැති ස්වභාවය නෙමෙයි. සිතුවිලි තියෙනවා. නමුත් ඒ සිතුවිලි වලට ඉහෙලින් පැහැදිලි දර්ශනයක් තුළින් ඔහු දකිනවා. ඒට සම්බන්ධ නැතිව චේතනා කර්මය පදනම් කරගන්න නැතුව මමත්වයට ගාවන්නේ නැතුව දකින්න පුළුවන් දැක්මක්. ඒකට කියනවා චේතෝ විමුක්තිය කියලා. ඒ චේතෝ විමුක්තිය ආසේවිතාය, ආශ්‍රය කරන ඒ තුළ ඉන්නවා, ඒ තුළ ජීවත් වෙනවා. භාවිතාය, ඒක තමයි භාවිතා කරන්නේ, ඒක තමයි යාගේ නිවහන, ඒක තමයි යා නොතෙමි ඉන්න, රස්නේ නැතුව ඉන්න, පීඩා නැතුව ඉන්න තැන. ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය, බහුලෝ ඒ තුළ වැඩෙනවා. ඒ තුළ බහුලෝ වැඩෙන තරමට ඒ ජීවිතේ මොකද වෙන්නේ? අන්න ඉදිරියට දිගින් දිගට දියුණු වෙලා අර තව තවත් ශරීරයේ තියෙන කෙලෙස් ගඳ බොහෝ කාලයක් මේක කෙලෙස් ගොඩක් එක්ක හැසිරිච්ච ලේ ධාතුවක් නේ තියෙන්නේ. ඉතින් ලේ යටමස් නහර වලින්ම සිසිල් වෙලා ඉස්සරහට යනවා. එහෙම ගමන් කරනකොට එහෙම නිවීමෙන් ගිහලා අවසානේ පුළුවන්කම තියෙනවා අර අවබෝධාත්මක ගුණයෙන් අදිෂ්ඨාන ශක්තියකින් මේ ශරීරේනුත් වෙන් වෙලා ඉන්න පුළුවන් ගුණයක් දක්වාම දියුණු වෙනවා. ඒකට කියනවා නිරෝධ සමාපත්තිය කියලා. නිර්වාණය දියුණු වෙනවා මෙතන ඉඳලා පුදින. ඒකයි පෙන්නන්නේ සද්ධර්මයේ අභිධර්ම ඉගෙන ගත්ත අය දන්නවා පළවෙනි මාර්ගඥානයට යනකම් භාවනාවක් නැත. පළවෙනි මාර්ගඥානයේ සිට තමයි භාවනාව තියෙන්නේ. මොකද්ද මේ භාවනාව? අභාවිතය. චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය. ඒක කරන්නේ කරවන්නේ කරන ගමනක් එතන ඉඳලා නැහැ. පුජ්‍යලත්වයක් තුළ මෙහෙවන දෙයක් එතන නැහැ. පුජ්‍යලත්වයෙන් තොරව යම් තාක් දුර තමා සිටිනවද ඒක තමයි භාවනාව. ඒක තමයි සම්මා සමාධිය. ඒක තමයි සම්මා සතිය. ඔක්කොම සමනේ වෙලා ආරාරි ශ්‍රාංග මාර්ගයේ කියවෙන කරුණටම සමනේ වෙච්ච මානසිකත්වයේ තුල තමා ඉන්නවත් නෙමේ වෙනාන් කෙනෙක් ඉන්නවත් නෙමේ ඉන්න කියලා තබන එකක් නෙමේ අප වෙන දෙයකට යන්නේ නැත්තම් අපි ස්වභාවය තුලම එතන පිහිටන ගතියක් ඇති වෙනවා. එතකොට වෙන දෙයකට නිතර නොයා ඉන්නවා නම් ඒක තමයි දියුණුව බවට පත් වෙන්නේ. ඒ තුල භාවිතා වෙනකොට දියුණුව වෙනවා. ඒ නිසා පෙන්වලා දෙනවා සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන, නිරෝධ නිවන, පහන නිවන, නිවන් පසක්. නිවන් පසක් කරගන්නවා කියලා කියන්නේ රහතන් වහන්සේ නම. ඕගොල්ලෝ තාම නිවන් දෙකයි. ඒ අවබෝධයට පත් වෙච්ච කෙනෙක් ළඟ තියෙන දෙකයි. මොකද සම්මුති පරමාර්ථ නිවන පමණයි. දැන් ඕනනම් එයාට ටිකක් වඩන්න පුළුවන්. හොඳට වඩලා බලන්න ගොඩාක් මූණ ලස්සන වෙයි, හිත ලස්සන වෙයි, හැමෝටම ප්‍රිය වෙයි, අර කෙලෙස් ඇඟේ තියෙන ගඳ, ගතිය මේවා ටිකක් ආසාවල් නැතුව යයි. මේ එහෙම එහෙම දිගට දිගට වැඩුවොත් එහෙම අර යුග ජීවිතයේ මේ ගත කරන මේ මට්ටම් පවා පහු කරගෙන යනවා. ඒ වෙලින් පවා ආසාවල් පහළ වෙන්නේ නැහැ. ඇයි අර කෙලෙස් ගඳ නිවෙනවනේ. හැබැයි ඉතින් එතන දියුණු වෙන්නේ නැතුව ඒ දර්ශනේ තීද්දි එතන ඉඳලා ඒක භාවිතා බහුලී කතා වෙන්නේ නැත්නම් ඒක පිරිහෙන්නේ නැහැ. ඒක යට තියෙනවා. නමුත් අර මේ සාමාන්‍ය අර කෙලෙස් ස්වභාවයන් අර වෙනද වගේ අන්තගාමීත්වයේ තරහා ලෝභ ද්වේෂ මෝහ වෙ නැති වුණාට ඒ රටාව නිතරම දකි. නමුත් ඒ තුල මම නැහැ කියලා දකි අන්තගාමී නොවන ආනන්තරේ පාප කර්ම නොවන පීඩනයක් එන්නේ නැති අවපී ඊටාම අඩු පීඩනයක් තුල ජීවත් වෙන කෙනෙක් බවට පාත්‍ර වෙනවා. කිසිසේත්ම අර ආනන්තරේ පාප කර්මයක් කරන්න තරම් පීඩන හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සද්ධර්මයේ අවබෝධ වුණොත් එයා තුල කවදාවත් ජීවිතේ සාහසිකත්වයක් ඇති වෙන්නේ නැහැ. දුෂ්ට ගතිය ඇති වෙන්නේ නැහැ. අද මිනිස්සු තමන්ගේ සහෝදරයෙට මන්නේ ගහනවා සමහර අය. මම අහුව මොකද්ද ප්‍රශ්නේ කීයටද? මේ රුපියල් 50,000 ගහලා තියෙන්නේ. සහෝදරත්වයේ ඉක්මවා ගියා 50,000. අම්මට නඩු දානවා. මොකටද? ඉඩමක් ගන්න. දරුවෝ අම්මට නඩු දාලා අපිට ඇවිල්ලා කියන්නේ. ඉතින් කවදාවත් එහෙම දෙයක් කරයිද මේ ආර්ය ධර්මයේ දේරුම් ගත්ත කෙනේ? මට ඉඩක් නැහැ. මට රට දුන්නත් මම රට අම්ම තාත්තා අරගත්තත් නඩු දාන්නේ නැහැ. අනේ කමන්නේ අම්ම බොහොම හොඳයි. තාත්තා බොහොම හොඳයි. ඒක අම්මගේ තාත්තගේ අම්ම කැමති දෙයක් කරන්න. ඒක අයියට දෙනවා අයියට දෙන්න, මල්ලිට දෙනවා මල්ලිට දෙන්න, මහා බාර්ගාට දෙනවා ඒකත් දෙන්න. ඒක අම්මලා ඇති අපේ අම්මා අපේ කකුල් දෙක කඩන්න නැතුව හැදුවා, අතපය හැදුවා, ඇස් දෙකක් අපිට දුන්න කූටියක් වඩන, කන් දෙකක් හැදුවා. මම මේ වෙනුවෙන් ණය ගෙවනවා මුළු ජීවිතේම. ඇයියේ සම්බුද්ධ දර්ශනය නෑ. හැබැයි මං අහුවා ඒ දරුවෝ දහම් පාසල් හැව්වේ නැද්ද? අනේ දහම් පාසල් ගියා. අහවල් ප්‍රසිද්ධ හාමුදුරුවෝ ළඟ ප්‍රධාන දායකයෝ හාමුදුරුවනේ. ඒ වුණාට මට නඩු දානවා. බුදු වැඩේ. ඒ කියන්නේ එහෙනම් ඒ ඒ තැන්වල ඒ සායනහසල ළඟ ධර්මය නැහැ. ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. නිරෝධ සමාපත්තියකින් ඉන්න කෙනෙකුට තමයි මේ භවයේදී ඉවත් වෙන්න පුළුවන්. නිරෝධ සමාපත්තියකින් වැඩ ඉන රහතන් වහන්සේ කෙනෙක් කර අපි වගේ ඔක්සිජන් දෙනකන් ඉඳලා බට ගන්නකන් ඉඳලා අපවත් වෙන ස්වභාව පිරිනොම් පාන ස්වභාවයක් නැහෙනේ නේද? උන්වහන්සේලා හැම පිරිනොම් පාන ස්වභාවයක් නැහැ. උන්වහන්සේලාගේ ශරීරය අබල දුබල වෙනකොට උන්වහන්සේලා හැමෝම කැඳවල කියනවා මම දැන් පිරිනොම් පාන්නයි සූදානම්. ඉතින් ගුරුවරයෙක් ඉන්නවා නම් ගුරුවරයාගේ අවසර ගන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරන් තමයි එදා සරියුත් හාමුදුරු මුගලන් හාමුදුරු පිරිනුවම් පෑවේ. ස්වාමීන් වහන්සේ දැම්මට අවසර දෙන්න පිරිනුවම් පාන. ඒක පිරිනුවම් පාන අවසර ඉල්ලුවාම සරියුත් හාමුදුරු එවලෙම පිරිනුවම් පාන අවස්ථාව දුන්නේත් නැහැ. අම්මා සම්මාදිට්ඨිකද කියලා ඇහුවා. නෑ ස්වාමීනි, තාම මිත්‍යා දෘෂ්ටිකයි බඹුණු දහම පිළිගන්නේ. එහෙමනම් පිරිනුවම් පාන්නේ පව යුතුයකම ඔබිෂ්ඨ කරන්න. අම්මා සද්ධර්මයේ තුල අවබෝධය ගොඩනගන්න. ඒ කියන්නේ බුද්ධ ආගමට බඳ ගන්න නෙමෙයි, එයාට එයාගේ ජීවිත අවබෝධය ඇති කර. එයා හිටියේ මාන්නේ. නමුත් එයාට පේන්න දාසස සැලසුවා. රජවරු ඇවිල්ලා වඳිනවා. සිටුවරු ඇවිල්ලා වඳිනවා. ශ්‍රමණ බ්‍රාහ්මණය වෙනත් ආගම්වල ඇවිල්ලා වඳිනවා. බලනකොට මං මේ ඉන්නේ මගේ පුතා කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙලාද? මම මේ ශ්‍රේෂ්ඨයි කියලා හිතනා ගන්න අයත් ඇවිල්ලා මගේ පුතාගෙන් බණ අහනවා කියන අර මාන්නේ බිඳුණා. ඒව දැක්කහම ඒව දකින්න සැලැස්සුවා. දකින්න සැලැස්සුවාම ඒව බිඳුණා. ඊට පස්සේ ධර්මයේ කිව්වට පස්සේ අම්මා මාර්ගඵලෙ පිහිටියා. ඊට පස්සේ තමයි පිරිනොම් පාන්න උන්වහන්සේ තීරණය කළ පිරිනොම් පාන්නේ. කොහොමද පිරිනොම් පාන්නේ? අර නිරෝධ සමාපatti කියන එක මේ සමාපatti නැති සමාපatti කියන්නේ අර අනිත් ආගම් වල කට්ටිය ශ්‍රමණ අය සමාධියට වදින එක. සමාපatti කියන්නේ ඒකයි. මෙතන නිරෝධ සමාපatti කියන්නේ කිසිම සමවැදීමක් නැති සමවැදීමක්. ඒ කියන්නේ සමාපත්තියක් කියලා කියන්නේ යම් තැනකට පාත්‍ර වීමක්. මෙතන යම් තැනකට පුජ්‍යලත්වයකට පාත්‍ර වීමක් නොවන නිසා මේකට අපි නම දානවා, වචනයක් හදනවා, නිරෝධ සමාපත්තිය. දැන් සමවදිනවා කියන්නේ අපි ඔන්න ගීතයකට සමවැදුනා, සමාධියකට සමවැදුනා, නේද? භාවනාවට සමවැදුනා. මෙතන නිරෝධ සමාපත්තිය. සමවැදීමක් නැහැ. සමවැදීමක් නැහැ අර ගුණය, සමවැදීමක් නැති ගුණය දිගටම දැන් මුලදි කරන්නේ ධර්ම අවබෝධය කියලා දකින්න. ඒ සමවැදීමක් නැති ගුණය දකින්න ප්‍රථම වතාවට. දැක්කට පස්සේ ආ ජීවිතේ ඒක තියෙනවා. ඉතින් ඒ තුල වැඩුණාම අර නිරෝධ සමාපත්තියේ කරා මේක වැඩ වෙන සම්පූර්ණ ගත නිවුණට පස්සේ අර තව ශරීරයෙන් මේක අල්ලගෙන ඉන්න ගුණාංග ටිකක් තියෙනවා. තව සංයෝජන ධර්ම තියෙනවනේ. ඒ ටිකත් නිවුණට පස්සේ අර සමවතට එනවා. සමවතට දවසට කීප වතාවක් සමවතරත් සමවැදිලා උන්වහන්සේලා වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දවසට 3 වතාවක් ඒ සමවතේ ඉන්නවලු. බුදුහාමුදුරු සමවතේ වැඩ ඉන්නවා දවසට 3 වතාවක්. ඒ නැගී සිටිනවා කියන්නේ ඒක නිරෝධ සමාපatti. මම මේ අඩපය වෙන්නේ නිින්ද යනවා කියලා එකක් උන්වහන්සේලාට වෙන්නේ නැහැ. මොකද අර ඉන්ද්‍රිය වෙහසක් සිද්ධ වෙන්නේත් නැහැ. උන්වහන්සේලාට සමවතට පොඩ්ඩක් සමවැදිච්ච ගමන් ඉන්ද්‍රියන් නිවෙනවා. ඊට පස්සේ අර සාමාන්‍ය මිනිස්සු වගේ ගුරුගුරු නිදා ගන්න ඕනේ. මේ ඉන්ද්‍රිය වෙහෙසකාරීත්වයේ නිවෙන්නනේ මේ අපි නිින්දක් කියලා එකක් ගන්නෙ. ඒකයි ওই බුදුවරු පැය දෙකක් සැතපුණයි කියලා කියන්නේ. අත්ත වශයෙන් පැය දෙක සැතපුණෙත් නැහැ. බුදු කෙනෙකු සැතපුණාට ඒ බුදුවරයට හැමදේම පේනවලු. ඇවිදිනවා හරි, කවුරු හරි ඉන්නවා හරි, මේ වටපිටා යන හරි ඔකෝම අවදීන් හැම වෙලාවෙම පේනවා. අපි වගේ සම්පූර්ණ අර නිවිලා එහෙම වෙන්නේ නැහැ. ඒ තරමට එතන මේ ස්වභාවයක් තියෙනවා. එහෙම නින්ද යනවා කියලා එකක් වෙන්නේ නැහැ. අර ඉන්ද්‍රියන් වල විවේකයක් හැමෝම ගන්න නිසා ඉතින් උන්වහන්සේත් පොඩි විවේකයක් ගන්න කොමනයි. ඒ පසුව තීරණය කරන දැන් මම ඇති කියලා පහාන සංඥාවෙන් නිරෝධ සමාපත්තියට සම්වදිනවා. පහාන සංඥාවෙන් කියන්නේ මම නැවත අවදි වෙන්නේ නැහැ. උත්තාන කර්මයක් මෙතෙක් කාලයක් දුන්නා මම මේ අඩහෝරාවකින් පස්සේ නැගිටිනවා. මම මේ කාලයෙන් පස්සේ නැගිටිනවා කියලා කිව්වා. දැන් මෙතෙන්දි කියන මම ආයේ කිසිසේත්ම අවදි වෙන්නේ නැහැ. මෙතෙන් පස්සේ මම මෙහෙම නිවිලා යනවා. ඉවත් වෙනවා කියලා උන්වහන්සේ මේ ශරීරයෙන් කැමැත්තෙන් ඉවත් වෙනවා. ඒවත් උනාට පස්සේ තමයි අර පහනක් නිවී ගියාක් මෙන් ඒ විඥානේ කොහෙවත් නැහැ. ඒ විඥානේ කොහෙවත් උපදින්නේ නැහැ. උපදින්න තරම් ශක්ති ජනනයක් නැහැ. මොකවත් නැහැ. ඒක උන්වහන්සේලාගේ මිහිතලය කම්පා කරන තරම්, මිනිස්සෙකුට අදාහ ගන්න බැරි තරම් අවස්ථාවක් ආයි කවමදාකවත් මේ විශ්වය තුල ඒ ජීවි නාමය හට ගන්න නැති එක. ඉතින් මේ ජීවි නාමය හැදුනේ කොහොමද? ස්වභාවය තුළ මේ සතර මහා ධාතුන් ඝෂ්ඨණය වෙන තුළ විඥාන ශක්තිය නැති වෙනවා. මොනතරම් විඥාන ශක්තිය නැති වුණාද? අප්‍රමාණයි. කියන්න පුළුවන් ද කාටවත් මේ ලෝකේ තියෙන විඥාන ශක්ති ප්‍රමාණය මෙච්චරයි. මේ හැම විඥාන ශක්තියක්ම ඊළඟට සොයන් ආධිපත්‍යයක් ගන්නවා. ඒ සොයන් ආධිපත්‍යය තමයි මමත්වයේ කියලා කියන්නේ. ඒ සොයන් ආධිපත්‍යය තමයි මේ විවිධ ආත්ම භාවල් සැරිසරමි යන්නේ. ඊළඟට තමන් කරන දේට අනුව ප්‍රතික්‍රියාවල් කරන්න හිතන. අපි ඉතින් හිතනවා ඒ වුණාට මේ දුකයි කියලා. නෑ දුක නෙමෙයි. ලෝකෙ මිනිස්සු පෙරේතිය වෙන්නේ කැමැත්තෙන්. අපාය යන්නේ කැමැත්තෙන්. සමහරලාට අපාය ඉන්නෙත් මිනිස්සු කැමැත්තෙන් ඉන්නේ නැති. ඒක තමයි ස්වභාවය. දැන් ගැරණියෙක් ඉන්නේ කැමැත්තෙන්. අර ඒක තාපසයේ කතාවක් තියෙනවා. ඒ තාපසයා බැලුවා මම මේ ළඟට උපදින්නේ කොහෙද කියලා. එයා දැනගත්තා මම මේ කුටියට ආශ්‍රමය හැදපු නිසා මම මේකට ආසයි. ආස නිසා මම උපදිනවා. හැබැයි උපදින්නේ ගැරණියෙක් වෙලා. අන්න අර තුඹසේ මෙහෙම ගැරණියෙක් වෙලා උපදී ගෝලයට කිව්වා මම මේ ගැරණි ආත්මෙන් මුදවන්න ඊළඟට මම උපදින්නේ දිව්‍ය ලෝකේ. පොල්ලක් තියලා ගියා මේකෙන් ගහලා මරන්න කියලා ගැරන්ඩියා. ඉතින් ගෝලියත් බලාගෙන හිටිය මේ තුමසෙන් ගැරන්ඩියෙක් එනකම්. ඉතින් මාස ගණනාවක් ගියාට පස්සේ ගැරන්ඩියෙක් ආවා. ආවට පස්සේ පොල්ලත් අරන් ගියා මේ ගැරන්ඩිය ගහලා මරන. දුවල ගිහිල්ලා අර යා හුඹස් සස්සර රින්ගුවා. අල්ලගන්න බැරි වුණා. නේද? එතකොට මේ ගැරන්ඩිය කැමතිනේ ගැරන්ඩිය ආත්මෙන් මිදෙන්න. දෛරවස ඉතින් ගුරුනාසේ හැමදාම පොල්ලත් අරන් යනකොට තුඹ සාස්තර රින්ග ගන්නවා. ඉතින් අර ගැරණියෝ මරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසා පින්නතුනේ ඔබ මොනතරම් වාග්යවන්තද කියලා උදාන වාක්‍ය කියන්න. මේ ලෝකේ ආගම් වලින් අඳ වෙච්ච මිනිස්සු මොනතරම් දුක් විඳිනවද? මොනතරම් විලාප දෙනවද? නොපෙනෙන මනක් කල්පිත ලෝකවලට මොනතරම් යදිනවද? අනේ මිනිස්සු මොනතරම් අසරණ වෙලාද? අම්මේ කිව්වොත් අම්මයි, තාත්තේ කිව්වොත් තාත්තයි, මහත්යෝ නෝනෝ කිව්වොත් මේ ජීවත් වෙන ලෝකෙ කෙනෙකුට ඒවි. එහෙත් සංකල්පයක් කොහොමද එන්නේ? සංකල්පයක් කොහොමද පිහිට වෙන්නේ? මිනිස්සුන්ගේ අසරණකම මොනතරම්ද? තමන්ගේ ආගම නෙවැරදිද නැද්ද කියලා බලන්න තියෙන හොඳම තමන්ගේ දහම නෙවැරදිද නැද්ද කියලා බලන්න පුළුවන් එකම මීටරේ තමන් මොනතරම් සහනශීලීත්වයක් ඒ තුලින් ලබනවද? සැනසෙලිදායකව ජීවත් වෙනවද? ඔබ සැනසෙලිදායක නැත්නම් ඔබේ ආගම වැරදි. ඔබ සැනසෙලිදායක නැත්නම් ඔබ අනුගමනය කරන භාවනාව වැරදි. ඔබ සැනසෙලිදායක නැත්නම් ඔබේ දහම වැරදි. ඒකයි මට කියන්න තියෙන්නේ. මේක නිර්වාණ දර්ශනය, මේක නිවීම දර්ශනය, මේක සැනසිල්ලයි, මේක නිවීමයි මේ තුල තියෙන දර්ශනය. එහෙම නැතුව කිසිම හේතු සාධකයක් නෙමෙයි. මේ නිවැරදි දර්ශනය සම්මා දිට්ඨියයි අපේ දර්ශනය බවට පත්වන්නේ. හොඳයි, සාදු සාදු. බොහෝ වෙලාවට අපි මේ ආර්ය මාර්ගයේ නිවන් මඟ කියන එක ජනප්‍රියව පවතින්නේ භෞතික දේ තිබීම ලෝභකමයි, භෞතික දේ දන් දීම දානෙයි කියන සංකල්පයක් තියෙනවා. භෞතික දේ තිබීම ලෝභකමකුත් නෙමෙයි, භෞතික දීම දේ දීම දානෙකුත් නෙමෙයි. ඒකයි මට කියන්න තියෙන්නේ. අපිට ගනුදෙනුව තියෙන්නේ ප්‍රඥාව තුළයි. භෞතික දේ ලැබීමෙනුත් යමක් තමන් තියාගන්නව මනසේ සංඥාවක්, භෞතික දේ දීමෙනුත් තමන් යමක් තියාගන්නව සංඥාවක්. නමුත් එතනින් එහාට ගියපු ආර්යවතුන් කරන කලයුත්ත කරන වියයුත්ත කරන ක්‍රියාවලියකුත් වෙනම තියෙනවා. අන්න ඒ ක්‍රමයට තමයි අනේ විදුසුතුමා වගේ අය දේවරම් මහ විහාරය වගේ වහදලා පූජා කළේ. ඒ නිසා භෞතික දේ තිබීමත් මේකට ප්‍රශ්නයක් නෙමෙයි, භෞතික දේ නොතිබීමත් මේකට ප්‍රශ්නයක් නෙමෙයි, නොදීමත් ප්‍රශ්නයක් නෙමෙයි, දීමත් ප්‍රශ්නයක් නෙමෙයි ඔබේ නුවණයි මෙතන වැඩෙන්න ඕන. ඒ නුවණ වැඩුණට පස්සේ එතන ඉඳලා එයා කල යුත්තක් වියුත්තක් කරන්නා වූ සත් චේතනාවක් ඇති දර්ශනයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. බොඩා දෙනෙක් බුද්ධාගම කියන්නේ මෙන්න මේකයි කියලා එහෙම ගොනු කරන්න බලනවා, දෝතකට ගන්න බලනවා. ඒක හරි වැරදි. විශ්වාසයකට දෘෂ්ටියකට පදනම් කරන්න බලනවා, ගොනු කරන්න බලනවා. එහෙමත් නැත්නම් ආනන්ද හාමුදුරුව දේශනා කරන්නේ හරි මුකුත් නැහැ නිකන් ඉන්න කියලා කියන්නේ. ඒක සංකල්පයක් කරගන්නවා, දෘෂ්ටියක් කරගන්නවා. ඒ නිසා තමයි මේ රටේ බෞද්ධය අනිත්‍යත් නිත්‍ය කරගත්ත පිරිසක්. ඈ දුකක් සැපයි කියලා අල්ලගත්ත පිරිසක්, අනාත්මයත් ආත්මයකට අල්ලගත්ත පිරිසක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි දුක් විඳින්නේ. යමක් හේතුවකින් අපිට යම් වේදනාවක් ගලාගෙන එනවද, එයින් අපිට සංඥා කරන්නේ අපි යම් තැනක ඇලුන හිම නැත්තම් ගැටුණා. වේදනාවක් ගලාගෙන එනවද, ඒක තමයි ශබ්දය. අපි එහෙනම් ඇලිලා ඉන්නවා හිම නැත්තම් ගැටිලා ඉන්නවා. අපි කිසිම තැනක ඇලුනේ නැද්ද ගැටුනේ නැද්ද, ඒ ඔස්සේ අපිට ගලාගෙන ඉන්නේ නැහැ වේදනාවක්. ඒ ඔස්සේ අපිට සංඥාවක් ගලාගෙන ඉන්නේ නැහැ, සංකාරයක් ගලාගෙන ඉන්නේ නැහැ, ආකල්පයක් ගලාගෙන ඉන්නේ නැහැ කිසිම ආකාරයකින්. කිසිදු හඬක් නැහැ නිහඬයි. කිසිම වේදනාවක් නැහැ අවේදිතයි. කිසිම ප්‍රතිරෝධයක් හෝ අවරෝධයක් සිද්ධ වෙන්නේ නැහැ, නිරෝධ සහගතයි. අනුලෝම ප්‍රතිලෝම ක්‍රියාත්මක වෙන්නේ නැහැ, නිරෝධ සහගතයි. වේදනාවෙන්නේ මිනිස්සු සතුටක් කියලා එකක් හොයන්නේ. වේදනාවෙන් සතුටක් නැහැ, වේදනාවෙන් පිච්චෙනවා. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කළේ මිලිඳු රජුරවන්ට, රජතුමනි එක අතක ගිනි අඟුරක් තියාගන්නවා, අනිත් අතේ සීතෝදකයක් හෙවත් අයිස් කැටයක් තියාගන්නවා. අයිස් කැටයක් තියාගෙන ඉන්න, ගිනි අඟුරුකුත් තියාගෙන ඉන්න, ඔය ගෙවල් වල තියෙනවනේ ඔය දෙකම තියාගෙන බලන් ටික වෙලාව මොකද වෙන්නේ කියලා. අයිස් කැටේ තියාගෙන ඉන්නත් බෑ ඒකෙන් පිච්චෙනෝ, ගිනි අඟුරු තියාගෙන ඉන්නත් බෑ ඒකෙන් පිච්චෙනෝ. ඒ නිසා ගිනි අඟුරුත් බිම දාන්න, අයිස් කැටයත් බිම දාන්න, ස්වභාවිකත්වයටපත් වෙන්න. අස්වාභාවික කියන්නේ මෙයයි කියලා මට පෙන්නන්න පුළුවන්, ඒත් ස්වභාවිකත්වය කියන්නේ මෙයයි කියලා පෙන්වන්න බෑ. අස්වාභාවික භාවයෙන් නිදහස් වීමම ස්වභාවිකත්වයයි. ලෝකෙ බරයි කියලා යමක් තියෙනවා, සැහැල්ලුවයි කියලා යමක් නැහැ. එනිසා අධ්‍යාත්මික නිදහස කියලා කියන්නේ යම්කිසි කාරණයක්, යම්කිසි හේතුවක්, යම්කිසි රටාවක්, රාමුවක් නොවේ. ඒ ඔබේ අධ්‍යාත්මය තුළ තියෙනවා, ඔබේ අත්දකින්න පැහැදිලි කරගන්න, ඒ තුළට සමවැදෙන්න, ඒ තුළ ජීවත් වෙන්න. එහෙත් මා ඔබට කියන කාරණයක් නෙමෙයි මේක. වෙනාන් කෙනෙකුට කියන කාරණේකුත් නෙමෙයි මේක. එසේ කියන්නට හේතුව ඔබ විසින්, මම විසින් දකින්න යන හැම තැනම ඔබට සත්‍ය ඇහිරෙනවා. ඒ නිසා මම නොවි හැම විටම සත්‍ය ගවේෂණය කරන්න, තමාගෙන් තමන් එළියට ගිහිල්ලා සත්‍ය ගවේෂණය කරන්න. ඒක සම්බුද්ධ වචනේ දේශනා කරේ ගෞතමයන් වහන්සේ, මඤ්ඤමානෝ භික්ඛු බද්ධෝ මාරස්ස. මහණෙනි මමත්වෙන් හිතන්න ගියොත් ඇලිලා යන්නේ මාරයට. මාරයට කියලා කිව්වේ මමත්වයට. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝති. ඔබ මමත්වයෙන් තොරව ගමන් කළොත් ඔබ නිදහස් වෙනවා පාපිමතෝති. පාපයෙන් එහෙමත් නැත්නම් මාරයගෙන් නිදහස් වෙනවා. ඔබ මමත්වයෙන් නිදහස් වීම කියලා කියන්නේ මමත් මාරයගෙන් නිදහස් වීම. මාරයා යනු මමත්වයයි. මාර දූවරු යනු තණ්හා රති රග. ඒ මමත්වයේ තියෙන ස්වરૂප තුනක්. ඉතින් ඕව පිටින් හම්බ වෙන්න ගිහිල්ලා කොහොමද? ඈ පිටින් හම්බ වෙන්නේ කොහොමද දුවරු? පිටින් කොහේ මාරේ හොයන්නද? මේ තමා තුල දසබිම්බර මාරයෝ මේ ඉන්නවා. ඒ මාරයෝ තියාගෙන ඉන්නේ යක්කෝ ඉන්නෝ. ඒක කටිනොත් කියනවනේ යම් වනම වරේ මට යකාවිසිලා ඉන්නේ කියලා කියන්නේ. ඒ වගේම මතක තියාගන්න රහතන් වහන්සේත් ওই මනස ඇතුළෙම ඉන්නවා. හැම කෙනෙක්ගේම ජීවිතයේ ඇතුළේ මහරහත් තෙරණියක් මහරහතන් වහන්සේ නමක් ඉන්නවමයි. නමුත් ඔබ මතු කරගෙන තියෙන්නේ ඉස්සරහට කැඳවගෙන ඇවිල්ලා තියෙන්නේ එක්ක යකෙක් එක්ක මල පෙරේතේ මල පෙරේතේ කියන්නේ මලමනේ පෙරේතේ මතු වෙනවා. ඉතින් යංගිසි දෙයක්ද මෝහත් කරලා මතු කරලා ඉස්සරහට අරගෙන තියෙන්නේ ඒකේ මේ යනෝ ඒකේ මේ ගියාට පස්සේ ගතියටම පාත්‍ර වෙනවා. මේක මොන ආගමක හිටියත් බලපාන මානසික න්‍යාය මනෝවිද්‍යාව. දැන් වෛද්‍ය ක්‍රමයේ සියලුම ආගම් වලට බෙහෙත් දෙනවනේ. ඒක ඔක්කොටම ආගම් වලට ඉඹිරිසාවට දුන්නාම කැස්සට දුන්නාම ඒක හොඳ වෙනවා. ඒ වගේ මේ බුදුදහමත් මානසික විද්‍යාව මොන ආගමේ කෙනෙක් හිටියත් එයාට මේක දුන්නාම මේක තමයි එයාතුල වැඩ කරන්නේ. ආයි මේක ආගමක් නෙමෙයි. බෙහෙත් වලට ආගමක් නෑ. ඒ වගේම සත්‍යයටත් ආගමක් නෑ. දැන් අපි හිතාගෙන ඉන්න උන සත්‍ය කාට හරි අයිති කියලා කාටවත් අයිති නෑ. ඒක බුදුහාමුදුරන්ට අයිතිත් නෑ, ජේසුස් වහන්සේට අයිතිත් නෑ, අල්ලාහ දෙවියන්ට අයිතිත් නෑ, මට අයිතිත් නෑ, ඔබට අයිතිත් නෑ. මේ මහ පොළොව, මේ ශ්‍රී ලංකාව දෙමළයට අයිතිත් නෑ, මුස්ලිම් අයට අයිතිත් නෑ, සිංහලයට අයිතිත් නෑ. මේ මහා පෘථුවිය කිසිම ජාතියකට කිසිම වර්ගයකට අයිති නෑ. මිනිසු තුල වැරදි සංකල්ප වැරදි දෘෂ්ටි තියෙන ඉන්දියාව අපටයි තියි, ඇමරිකාව අපටයි තියි, එංගලන්තේ අපිටයි තියි නේද, රුසියාව අපිටයි තියි කියලා මොන තරම් පටු හැඟීමකින් යුක්ත සම්භාවනීය කෝඩ් දාගත්ත ටයි දාගත්ත මිනිස්සුද. අභ්‍යන්තරං ගහනම් බාහිරං පරිපජ්ජසේම්, පිටින්න මහත්තුරු ඉන්නේ ඇතුළේ යක්කු ඉන්නේ. ඒ යක්කු ටික එකතු වෙනවොන පහු හෙට අනිත් ලංකාවට ඔක්කොම ටික නේද පිටින් හරිය සම්භාවනීයයි. බොහොම විනීතව කතා කරනවා. යටින් හිමින් සැරේ කියන්නේ අහවල් රටට මේ උපාය කරන්න, අහවල් ආර්ථික පසුබිම කඩන්න, අහවල් නැති කරන්න, අපේ ආර්ථික පසුබිම ගොඩනගා ගන්න කියලා උපක්‍රම උපවේද තියෙනවා. ඉතින් හොඳ මිනිස්සුයෝ ඉන්න, හොඳ චින්තන තියෙනවා. ඒ නිසා අපි තේරුම් කරගන්නට ඕන මේ සියලුම මිනිස් චින්තන ගලාගෙන යන තැන එතරම් මනහර වූ තැනක් නෙමෙයි. මිනිස්සුන්ට ලොකු වරදක් තියෙනවා. සබ්බේ පුතජන උම්මත්තක, සියලු මිනිස්සුම්ම පිස්සුවකින් දැවෙනවා. ඒ පිස්සුව මත කිසිම කෙනෙකුට සැනසෙල්ලක් නැහැ. කිසිම කෙනෙකුට සැනසෙල්ලක් නැහැ. මේ ලෝකෙට වැරදිච්ච තැන තමයි දියුණුවයි කියලා මොකක් එකක් හදාගෙන ඒ මොකක්ද ඔය එකක් දියුණුවයි කියලා කරගෙන යනවා. පහසුකම් ටිකක් ලෝකෙ තියෙන්න ඕන තමයි. නමුත් ඒක කවදාවත් දියුණුවක් නෙමෙයි. දියුණු වෙන්නේ මිනිස්සේ දර්ශනයෙන්, චින්තනයෙන්. ඒ නිසා කොන්ක්‍රීට් කණුවක් කියලා කියන්නේ දියුණුවක් නෙමෙයි. යකඩ ගොඩක් කියන්නේ දියුණුවක් නෙමෙයි. ඒක හොඳට අපි තේරුම් කරගන්න ඕන. එහෙනම් ඉතින් කටුස්සගේ කරෙත් මාලයක් බැඳහම අගයක් තියෙන්න ඕන. ඈ ඒකයි තේන දේ. දුප්පත් කියලා හිතන්න පුරුදු වුණොත් ඕනම ඉන්න ස්ථාවරයක් දුප්පත් කියලා හිතන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පෝසත් කියලා හිතන්න පුරුදු වුණොත් ඕනම ඉන්න ස්ථාවරයක ඉඳලා තමන් පෝසත් කියලා හිතන්නත් පුළුවන්. ඒක තමයි සංකල්පය. ඈ දැන් ගියක් නැති කෙනෙක් කියනවා මම දුප්පත් කියලා. දැන් ඊළඟට ගියක් තියෙන අයත් කියනවානේ දුප්පත් කියලා. වාහනයක් නැති අයත් කියන දුප්පත් කියලා, වාහනයක් තියෙන අයත් හිතනවනේ මම දුප්පත් කියලා. මනස අවබෝධයටපත් කරනව ඇරෙන්න මනස පූර්ණත්වයටපත් කරන්න බෑ. මනස හැඩගස්සන්න බෑ. මනස කන්ට්‍රෝල් කරන්න බෑ. පාලනය කරන්න බෑ. අතහරින්න තියෙන්නේ. අතහැරීම කියන එක මානසික ක්‍රියාවලියක්. සාමාන්‍ය කෙනාට ආර්ය ධර්මය තේරුම් ගත්ත කෙනාට ක්‍රියාව ඉක්ම වූ දෙයක්. ඒක අතහැරීම කියන එක ක්‍රියාවෙන් සිදු නොකොට සිද්ධ කරන දෙයක් බවට පත් වෙනවා. අචංචා ස්වාමීන් වහන්සේ කියපු වදන මතක් වෙනවා. මිනිසුන් අතහරින්නේ වැරදි දෙයයි. අත්හල යුත්තේ අතහැරීමයි. අපිට අතහැරීම අත්හරින්න පුළුවන් නම් සියල්ල අතහැරිය බවට පත් වෙනවා. කම්මස්සකාරකෝ නැති මෙතන ක්‍රියා කරවන්නේක් නෑ. ක්‍රියා කරවන්න කර්මකාරයා වඩුවා තනන්න මම දුටුවා මම යාව අත්හැරිය. මමත්වේ තමයි තනන්න ගොඩනගන්න. විමුක්ති සංඥා, නිරෝධ සංඥා, අතීතයට නොඇලෙන සංඥා, අනාගතයට නොඇලෙන සංඥා, වර්තමානයේ නොඇලෙන සංඥා, සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා, සියලු සංස්කාරයෝ අනිත්‍ය කොට සලකනවා. ඒත් අපි ශ්‍රී ලාංකික බෞද්ධයෝවත් මේ ඉන්න ලෝකේවත් අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඔවුන් අනිත්‍ය කියලා හිතාගෙන ඉන්නේ තව නිත්‍යතාවයක්. ඔවුන් අනිත්‍යතාවය කියලා හිතාගෙන ඉන්නේ වෙන සංකල්පයක්. අන්න ඒක තමයි වරද. අනිත්‍ය කියන වචනයට එකම නිර්වචනයක් නෙමෙයි හැමෝගෙම ළඟ තියෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේ කෙනෙක් කියන අනිත්‍යතාවය එකක්, අන්ධ පුහුදුන් කෙනෙක් කියන්නේ අනිත්‍යතාවය කියන්නේ එකක්. අනිත්‍යයි කියන වචනේ දන්නේ නැති මිනිස්සෙක් වෙන රටක භාෂාවක් කතා කරන කෙනෙක් අනිත්‍යයි කියලා කිව්වොත් ඒ මිනිස්සයා කියන්නේ තවත් අදහසකින්. ඒ නිසා නිවැරදි අරුත මතු කරගත්තොත් අනිත්‍යයි කියලා කියන්නේ මොනම ආකාරයකවත් නිට්ටයක් කර නොගැනීම, ග්‍රහණයක් කර නොගැනීම, අල්ලා නොගැනීම, උපාදානය නොකිරීම, නොබැදීම, විභජනය නොකිරීම, මොනම ආකාරයකින්වත් දෘෂ්ටිගත නොවීම, සංකල්ප නොකිරීම, වාචික ස්වરૂපයක නොපිහිටීම, එයයි අනිත්‍යතාවය. ඔබ යම් කිසි රටාවක පිහිටියොත් එය නිත්‍යතාවයක්. ඔබ යම් කිසි වචනයක පිහිටියොත් ඒ නිත්‍යතාවයක්. ඔබ යම් කිසි ආකල්පයක් තුළ පිහිටියොත් ඒ නිත්‍යතාවයක්. ඒ නිසා අනිත්‍යයි කියන දෙයට කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ නিত্য ස්වરૂපයක් ලබා දෙන්න. අනිත්‍ය යනු වෙනස් වෙවි යන ස්වභාවය නොවේ. අනිත්‍ය යනු කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා නොවේ. එසේ දුන්නොත් ආකල්පයක් ඒක ඔහුගේ නිර්මාණය වෙනවා. ඔහුගේ දෘෂ්ටිය බවට එයපත් වෙනවා. ඒ නිසා අනිත්‍ය යනු රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ කිසිවක් නියම කරනු ගැනීම. එයා නොඇලී සිටින කෙනෙක් නෙමෙයි. සිටින කෙනෙක් ඉන්න බෑ. කෙනෙක් නොමැති වීමෙන් නොඇලීමක් ඔහු ළඟ ක්‍රියාත්මක වෙනවා. ඔහු යයි ආමන්ත්‍රණය කළද ඔහු ඇය හෝ ඔහු නොවේ. මම හෝ වෙනාන් කෙනෙක් නොවේ. කිසිවෙක් නොවේ මම. බොහෝ මිනිසුන් මා මේ වගේ කෙනෙක් වෙමි යනුවෙන් ආමන්ත්‍රණය කළත් ප්‍රකාශ කළත් මා කිසිවෙක් නොවෙමි කියලා කිසිවෙක් කියන්නේ නැති එක මහ පුදුමයක්. සැනසෙල්ල තියෙන ඔබ කිසිවෙක් නොවී සිටින දවසට, කිසිවෙක්ම නොවුණු දවසට ඔබට ලැබෙන්නේ මහා සැනසෙල්ල. කිසිවෙක් වේද ඒ වෙන කෙනාට අනුගත වූ අනුකූල වූ ස්වરૂපයක ඔබට සංවේදනා ගලාගෙන එයි. ඔබ හරි කෙනෙක් වුණොත් ඊට අනුගත සංවේදනා ගලායි. ඔබ වැරදි කෙනෙක් වුණොත් ඔබට ඊට අනුකූලව සංවේදනා ගලායි. ඔබ හරි වැරදි ඉක්මවා ගිය කෙනෙක් බවට පත් වුණොත්, ඔබ ඔබගේ මමන්කාරී ඉක්මවා ගිය කෙනෙක් බවට පත් වුණොත් ඔබට ඒ සංවේදනා නැහැ. මේ මොහොතම ඔබගේ ඉන්ද්‍රිය ඥානයේ අභිභවා ලෝකයේ දෙස බලන්න. මමංකාරයේ අභිභවා ලෝකයේ දෙස බලන්න. අතීත දැනුම අභිභවා ලෝකයේ දෙස බලන්න. අනාගත වර්තමානයේ අතහැර ලෝකයේ දෙස බලන්න. අන්ධකාරයත් ආලෝකයත් ඉක්මවා යන්න. අන්ධකාරයට ආලෝකයට එපිටින් පායන හිරු ඉතාම ලස්සනයි. ඒ හිරු මේ අපි දකින මේ ලෝවට පායන හිරු වගේ ආලෝකයකින් ඔබ බබලන්නේ. කිසිදු විඥානගත වීමකින් තොරව, සංඥාගත වීමකින් තොරව ලෝකයේ විදේශ බලන විට නිදහස් ඇසක් තියෙනවා. නිවිච්ච ඇසක් තියෙන නිසා නිර්වාණ ඇස කියලා කියනවා. ලෝකේ ආගම් ජාති වර්ග කුල ભેද වලින්, එහෙමත් නැත්නම් අත්වාද පරවාද වලින් ආවරණය කරගන්නා ලද ඇසකින් නොවේ බලන්නේ. සමහර අයට උමනා කරනවා මේ ලෝකේ හැමදාම විවිධ කරුණු ඕන, විවිධ ස්වરૂප ඕන, විවිධ බොහෝ දැනුම් සම්භාරයන් ඕන කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ විවිධ ස්වરૂපයෙන් දේශනා කළද ඒ දේශනා කළේ එකම ධමයි. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ හැම ධමකම නිර්වාණ රසයයි පුබුදු කළේ. නිහඬ වීමට ඉගෙන ගත්ත කෙනෙකුට දහසක් ප්‍රශ්න වලින් නිදහස් වන්නට පුළුවන්. ගැටලු වලින් නිදහස් වන්නට පුළුවන්. මාර්ගයේද ඵලයේද අත්හැරිපු කෙනෙක් බවට පත් වෙනවා. මෙතෙක් කාලයක් ආපු මග බින්ද මමත්වේ මග නිතිබ්බේ. ඵලය මමත්වේනේ ඵලයේ හැටියට අරගෙන තිබුණේ. ඵලාස්ත භවට පත් වෙනෝ මමත්වේ නැති වෙනවා. මාර්ගයක් නැහැ. ඵලයේයි හැටියට මමේ හැටියට තියාගත් අර ගෙඩිය ඵලයේ මමත්වයක් නැහැ. ඒ අත්හලාට පස්සේ ලැබපු දෙයක් නැහැ. ලබන දෙයක් නැහැ. නොලැබූ දෙයක් පමණයි තමන්ට ඉතුරු වෙන්නේ. තමන්ට ඵලයේ හැටියට ලැබෙන්නේ නොලැබුණු දෙයක්. එනිසා ලැබෙන්නේ නැහැ මාර්ගඵල අත්හැරෙනව පමණයි. සමාර්ගඵල තියෙන අත්හරින්න. ලබන්න නෙමෙයි. අත්හැරීමයි මාර්ගඵල කියලා කියන්නේ. ඵලාස්ත ලැබූ දෙයක් නෑ, අත්හල දෙයක් පමණයි. මොනවද අත්හලේ? පුජ්‍යලත්වයයි. පුජ්‍යලත්වයේ විසින් යමක් අත්හලනවා කළා නොවේ. පුජ්‍යලත්වයේ විසින් කරන අත්හැරීම හේතු සාධක සහිත ප්‍රතික්ෂේපයක්. එහෙමත් නැත්නම් ගැටීමක් බවට පත් වෙනවා. හේතු දක්වා අත්හැරීම ආර්ය ශ්‍රාවකයන්ගේ මාර්ගය නොවේ. සම්බුද්ධ ධර්මය නෙමේ. එතින් අපි බොහෝ භාවනා ස්ථානවල උගන්වන්නේ හේතු සාධක දක්වා යම් යම් දේවල් වලට ආසා නොකරන්න. හේතු දක්වා නොඇලෙන්න. හැබැයි හේතු දක්වනවා ගැටෙන්න. ගැටීම් සහිත මනසක් මිනිස්සුන්ගේ නිර්මාණය කළ ඒ ගැටීම් තුලින් මිනිස්සු ජීවත් වෙලා ජීවිතේ එපා වෙලා ජීවත් වෙලා ගිහලා අපායේ උපදිනවා. මහා සෙන්ටර් දාගෙන මිනිස්සුන් අපායේ යවනවා. එක්ක මෙලෝදීම මිනිස්සු පිස්සු වැටෙනවා. එහෙම නැත්නම් ජීවිතේ එපා වීමෙන් සිය දිවි හානි කරගන්නවා. මානසික රේණාත්මක කිරීමේ ඒක බොහොම භයානක දෙයක්. මේ ධර්මය අහලා ඉස්සරහාදී ඒ සියලුම ස්වාමීන් වහන්සේලා වේවා, ගිහියෝ වේවා නිවැරදි තත්ත්වයට පාත්‍ර වුණොත් ඒක මහ පිනක් ඒ උන්වහන්සේලාටත්, උන්වහන්සේලාගේ ශ්‍රාවකයොට. බුදුදහම තිබුණා නම් අපි යටත් විජිතයක් බවට පත් වෙන්නේ නැහැ. ඔව්, උපායශීලීව දිනනවා. බුදුදහම තිබුණා නම් අපි මෙතෙක් ජාතික හෝ වාර්ගික පිරිහීමකට පාත්‍ර වෙන්නේ නැහැ. අපි දිනනවා. මොකද ප්‍රඥා බලය ඊටාම ඉහළින් තියෙන නිසා අපි තේරුම් අරගෙන යම් යම් වැඩ ක්‍රියා මාර්ග කරනවා. කවුරුත් අපිට නිදහස දෙන්න අවශ්‍ය නැහැ. අපි තුලින් අපි නිදහස් වෙන්න ඕන. කාටවත් දෙන්න බෑ ඒක. අනිත් එක මේ රටට කවුරුත් නිදහස දෙන්න අවශ්‍යත් නැහැ. මේ රට ලංකාව, මේ රටේ හිටපු මිනිස්සුන්ගේ අර මෝඩ කළු සුද්ධු ටික එකතු වෙලා නිදහස් දවසක් කියලා එකක් සමරන අපරාධයක්. එක මිනිස්සු 10කට ගෙවල් 10ක් හදලා දුන්නා නම් මං ඔයිට වඩා ගරු කරනවා. එයි. අර වහල් මානසිකත්වය අප්ඩේට් කරනවා. පව්. අගේ කරන්නේ තරහවල් යුද ටැංකිය අහවල් රටේ, මේක චීනේ, මේක රුසියාවේ, ඒ අපේ එකක බකි කරත්තයක්වත් නැහැ. අනේ අම්මක මෙහෙමත් මෝඩකම් කරන රට. මේ රටට තිබුණාම ඇති ජාතික දිනය. නිදහස් දිනය මොකටද මේ අපේ රට දාලා දිව්වට අපි මොකටද සමරන්නේ? පිස්සුද? දැන් අපි මොනවා හරි බෑග් එකක් උදුරගෙන හොරෙද් දුවනවා. දුවනදි අපි ගල් වලින් ගහනවා, පොළොව වලින් ගහ ගහ දුවනු බැස්සෙන්. ওই මිනිස්සු බේරෙන්න බැරිනකොට දාලා දුවනවා. එහෙම නැත්නම් ඒකේ තියෙන සල්ලි ටික අරගත්තා, ඉතුරු ටික දාලා දුවනවා, බෑග් එක දාලා දුවනවා. දැන් ඒ වගේ වැඩක් නේ කරේ. ලංකාවේ තියෙන නිදන් ටික ගජමුතු අරව මේ ඔක්කොම ගත්තා. ගත්ත පස්සේ ෆෝස් එක වැඩක් නැහැ. ඕරා දාලා දිව්වා. ඒක තමයි නිදහස දුන්න කියලා දුන්නේ. ඒක ඔබ සමරන්න ඕනේ. එලසන පිස්සුනේ. මොනවා කරනවද මන්ද? ඒ නිසා ඒත් හරියට ඒක තේරුම් ගත්තොත් නිස්කාරණ වැඩවලින් තොරව මේ රට හැඩියට ලස්සනට දියුණු කරන්න පුළුවන්. මේ රට වෙන හදන්න කෙනෙක් නැහැ. මහින්ද රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමන්ටම තමයි මේ රට හදන්න පුළුවන්. එතුමා ඉතින් ටික ටික මේව හදාගෙන එනවා. එකපාරට වෙනස් කරන්න යන්න බෑනේ. එකපාරට වෙනස් කරන්න ගියොත් එහෙම අර කව දවසක් කිව්වා වගේ ඇමතිවරුන්ට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. ඒකයි වෙන්නේ. ජනාධිපති කෙනෙකුට උනත් කරන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. ඒකද මේ අපි කතා කරන්නේ. මේ පුජ්‍යල විරෝධයක් නෙමෙයි. කිසි කෙනෙක් එක්ක මගේ කිසි වෙලාවකට පුජ්‍යල විරෝධයක් නැහැ. මුස්ලිම් වුණත් කිසිම වෙලාවක මම පුජ්‍යල විරෝධයක් නැහැ. ඔවුන් එක්ක තියෙන දර්ශනයත් එක්ක විරෝධතාවයක් විතරයි තියෙන්නේ. කතෝලික වුණත් එච්චරයි, බෞද්ධ වුණත් එච්චරයි. යමක් අඩුවක් තියෙනවා නම් එතන ඒ දේ කියන ආගම් ජාති කුල ભેද බලන්නේ. යමක් හරිනම් ඒක හරි කියන්නත් මං එක යා සුදුද කළුද අපේ රටේද වෙන රටකද මේක ප්‍රශ්නයක් නෑ. පින්නතුන්ට කියන මාව ජීවිතේ හැබෙහින් දකින්නේ නැතුව ධර්ම අවබෝධය කරගත්තයි ලෝකේ ඉන්නවා කිව්වොත් පුදුමයි. මේ රටවල් වලින් බණ අහලා ඒ රටේ ඉඳගෙන ධර්ම අවබෝධය කරලා අපිට මෙහි කතා කරලා තියෙනවා. ඉදිරියේදී ආවම එන්නම් කියලා කිව්වා. ආවහම මම පෙන්නන්න. මම මේ ජීවමානව දැකලා නැහැ. එහෙම පුළුවා. එහෙම පුළුවා. ඔවුන් විශාල සැනසෙල්ලක් හේතුව ලබන ඔවුන් විශාල සම්පතක් ඔවුන් ජීවිත තුර ළඟා කරගත්තා, ලබා ගත්තා. සත්‍ය යනු අසත්‍යයෙන් තොර වූ මෙන්ම සත්‍යයෙන් තොර වූ දෙයක්. සත්‍ය යනු අසත්‍යයෙන් තොර වූ දෙයක් මෙන්ම සත්‍යයෙන්ද තොර වූ දෙයක්. ඊට වඩා කියන දෙයක් නෑ. ශරමයි කියන දෙන්නේ ඈ. සත්‍ය යනු අසත්‍යයෙන් තොර වූ දෙයක්ම මෙන්ම සත්‍යයෙන්ද තොර වූ දෙයක්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. Thank you.